This morning we are gathered together as a church. මේ උදෑසන සභාවක් හැටියට අපි එකට එකතු වෙලා සිටිනවා. One thing we must know is that at every church service God has a plan to bless you in a unique way. හැම සභා රැස්වීමකම අපි දැනගන්න අවශ්‍ය කාරණාවක් තමයි දෙවියන් වහන්සේට සැලැස්මක් තිබෙනවා පුදුම ආකාරයට විශේෂිත වූ ආකාරයට ඔබට ආශිර්වාද කරන්නට. So we must come prepared to be blessed. Amen. එම නිසා අපි සූදානමින් ඉන්න අවශ්‍යයි ඒ ආශිර්වාදය ලබන්නට. But at the same time ඒ ආකාරයෙන්ම ඒ වගේම we also need to come ready to be a blessing to others. E wagema api annayata aashirwadayak wana pinisa soodanamwa paminiya yutui. We must not come empty. We must not come empty handed. Api hissathin paminiya yutu neha sabawata. Because we are coming into the very presence of God. Manda api deviyan wahansegema abimukheta paminena nisa. He doesn't like when people are empty handed. මහන්සේ කැමති නැහැ අපි හිස්සතින් පැමිණෙනවට. So it's important that you come expectant to receive but also to give. ඊට වැදගත් කාරණාවක් තමයි අපි අපේක්ෂාවෙන් පැමිණීම ඒ වගේම උන්වහන්සේට දෙන්න අන් අයට දෙන්න බලාගෙන පැමිණීම. During my time in Lagos and Kenya and Dubai and Abu Dhabi. ඒ රටවල් වල මම සිටපු කාලයන් වල there was a promotion that God gave me. දෙවියන් වහන්සේ මට උසස් වීම ගෙනාවා. They were very significant promotions. ඒත් අති විශිෂ්ට උසස් වීම. You know there are different types of promotions. විවිධ ආකාරයේ උසස් වීම තිබෙනවා. There are promotions that you get in your workplace. ඔබ රැකියා ස්ථානයේ අපට උසස් වීම ලැබෙනවා. There are promotions in the realms of the physical. භෞතික තලයේ උසස් වීම අපට ලැබෙනවා. There are promotions which are divinely orchestrated. ඒ වගේම දිව්‍යමය ලෙස දෙවියන් වහන්සේ විසින්ම සූදානම් කර සකසපු ඒ උසස් වීම තිබෙනවා. And these divine promotions are not for yourself only. It is to be imparted to others. මේ දිව්‍යමය උසස්වීම අපි ලබන්නේ අපි අපටම තබා ගන්න නෙවෙයි අනායට ආభాෂයක් ලෙස නිදහස් කරන පිණිසයි. So if I received any promotions during this time which I did. මේ කාලය තුල ඔව් මම උසස්වීම ලැබුවා ඒවා ලැබුවේ. It was for your benefit. ඔබගේ වාසිය තකයි. Hallelujah. Hallelujah. Did you understand that? ඔබට ඒක තේරුණාද? It was not for my personal glory. මගේ පෞද්ගලික මහිමය තක නෙවෙයි. But it was for your benefit. ඔබගේ වාසිය තකයි. But you shouldn't recognize it and take advantage of it. අපි 얘දී හඳුනගෙන ඒකේ වාසිය අපි ගන්න අවශ්‍යයි. You must learn to be a partaker of the grace that is given to a particular person by God. දෙවියන් වහන්සේ විසින් යම් පුද්ගලයෙකුට දුන්න අනුග්‍රහයේ පංගුකාරීත්වය දරන්නට ඔබ ඉගෙන ගත යුතුමයි. Philippians 1:7 the apostle Paul is saying you all are partakers of the grace that is given to me by God. පිලිපියකේ 7 අපෝස්තල පාවල් තුමා කියන ඔබ සියලු දෙනා පංගුකාරීත්වය දරනවා මට දෙවියන් වහන්සේ දුන්නා වූ අනුග්‍රහය තුල. The apostle Paul was saying that there was a special grace that God has given him and that he wanted the people in the church in Philippi to be partakers to receive that grace and to enjoy that grace. දෙවියන් වහන්සේ විසින් පාවල් තුමාට විශේෂිත අනුග්‍රහයක් නිදහස් කරලා තිබුණා. පාවල් තුමාගේ කැමැත්ත උනේ එහි සභාවේ සිටපු අය ඒ අනුග්‍රහයේ පංගුකාරීත්වය ලැබීමයි. There are different graces, different levels of grace. විවිධ මට්ටම් වල අනුග්‍රහය තිබෙනවා. We all have the same anointing. අපි හැම දෙනාටම එකම ආලේපය තිබෙනවා. But there are different graces. නමුත් අනුග්‍රහයේ විවිධ වූ මට්ටම් තිබෙනවා. And if you are smart, ඔබ තියුණු කෙනෙක් නම් දක්ෂ කෙනෙක් නම් you will recognize greater grace on somebody's life. යම් කෙනෙක්ගේ ජීවිතයේ ඇති වඩා අනුග්‍රහය ඔබ හඳුනා ගන්න යනවා. And you will want to connect with that grace. ඔබට අවශ්‍ය වෙනවා ඒ අනුග්‍රහය එක්ක සම්බන්ධ වෙන්න ආශා කරනවා. You cannot connect with grace by just being there. නිකම්ම ඒ ස්ථානයේ සිටීමෙන් පමණක් ඒ අනුග්‍රහය එක්ක ඔබට බහ සම්බන්ධ වෙන්න. There are some things that you need to do in the spirit to connect with the grace. ආත්මික තලයේ යම් දේවල් ඔබ කරන්න අවශ්‍යමයි ඒ අනුග්‍රහය සමග සම්බන්ධ වෙන්න නම්. When Jesus Christ was on this earth, Jesus Christ වහන්සේ මේ ලෝකයේ හිටපු කාලේ the Bible says he could not do many miracles in his hometown. උන්වහන්සේගේ ඒ නිවසේ උන්වහන්සේට උන්වහන්සේගේ ගමේ ඒ වැඩි හාස්කම් කරන්නට බැරි වුණා. Why was that? This was the son of God, Jesus Christ. දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇයි එහෙම වුණේ? It was because the people looked at Jesus and saw him as just another man. මන්ද මිනිසයා යේසුස් වහන්සේ දෙස බලලා නිකම්ම තවත් මිනිසෙක් හැටියටයි යේසුස් වහන්සේව දැක්කේ. And because of that Jesus couldn't do many miracles. එමනිසා යේසුස් වහන්සේට උන්වහන්සේගේම ගමේ වැඩි හාස්කම් කරන්නට බැරි වුණා. So you must recognize the grace of God in a person's life. එමනිසා යම් මිනිසෙකගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය හඳුනා ගන්නටම අවශ්‍යයි. You know, after my time in Lagos with Pastor Chris, I will explain a little bit more on that. Pastor Chris එක්ක Lagos වල ගත කරපු කාලයෙන් අනතුරුව the Lord took me to Kenya, Nairobi. දෙවියන් වහන්සේ මාව කෙන්‍යාවට ගෙනිච්චා. And the first morning that I was in Kenya, කෙන්‍යාව හිටපු පළවෙනි උදෑසන, there was a man who came to see me. යම් මිනිසෙක් ආවා මාව දකින්නට, බහැ දකින්නට. He was one of the bishops in Kenya. කෙන්‍යාවල බිෂප් කෙනෙක්. And I knew him before because he's from ISM, Pastor Chris. ISM ජාලයට සම්බන්ධ නිසා මම ඔහුව කලින් දැනන් හිටියා. But he had not come for the conference that I went. මම ගියපු සම්මන්ත්‍රණයට ඔහු පැමිණියේ නැහැ. But he heard that I went and that I was coming to Kenya. ඔහුට ආරංචි වෙලා තිබුණා මම මේ සම්මන්ත්‍රණයට ගියා මම කෙන්‍යාවට එන බව. And he also had heard about the promotions that I received in the realms of grace. ඒ අනුග්‍රහයේ විවිධ තලවල මම ලැබපු උසස් වීම මේ බිෂප්ට ආරංචි වෙලා තිබුණා. And this man came humbly and he said, Pastor Roshan, I have come to receive the grace that God has imparted in your life. මේ බිෂප් යටහත්ව මා වෙතට ඇවිල්ලා කිව්වා, Pastor Roshan, මම ඔබ ගාවට පැමිණියේ ඔබ ඒ සම්මන්ත්‍රණයේදී ලබාගත් අනුග්‍රහයේ පංගුකාරීත්වය දරන්නටයි. I recognize the grace and I want to receive it for the nation of Kenya. මම ඒ අනුග්‍රහය ලබන්නටත් එය කෙන්‍යා දේශය වෙනුවෙන් ලබන්නටත් පැමිණියේ කියලා කිව්වා. I was so humble because this man is a great man of God. I know him. මේ මිනිසයා ඉහළ මට්ටමක සිටින දෙවියන් වහන්සේගේ දාසේ. He ministers to more than 1,000 pastors and to many cities in Kenya. ඒ කෙන්‍යා දේශයේ බොහෝ නුවරවල සේවය කරන ඒ වගේම දහසකට වඩා සභා පාලකවරුන්ට සේවය කරන දේවදාසේ. When he prays for the president of Kenya, කෙන්‍යාවේ ජනාධිපතිතුමා උදෙසා යාඥා කරනකොට, you can see a picture there now. He and a few bishops of that nation, ඒ බිෂප් ලකිහිප දෙනෙක් ඒ දේශේ, they pray for the president. This is the president and the vice president of Kenya. ඒ කෙන්‍යාවේ ජනාධිපති ඒ අගමැති ඉන්නේ ඒගොල්ලන්ට යාඥා කරනවා මේ බිෂප් විසින්. The bishop is wearing a bright blue suit. He has only one eye. එක ඇහැයි තියන්නේ. But he's a mighty man of God. නිල් පාට සූට් එකක් ඇඳන් ඉන්න බිෂප්. And these are, you know, mighty men of God who have authority over nations. ඒ දේශයන් මත ආධිපත්‍ය ඇති දෙවියන් වහන්සේ බලවත් ලෙස ලෝකෙ පුරා පාවිච්චි කරන දේවදාසයන් මේ. Just look at the president of Kenya is kneeling down before pastors. කෙන්‍යාවේ ජනාධිපතිතුමා සභා පාලකවරුන් ඉදිරියේ දන නමා සිටින හැටි අපි දකින්නේ. You know, this nation is so blessed. මේ දේශය මහත් ලෙස ආශිර්වාදයි. Hallelujah. Hallelujah. So the grace of God in one's life is so important. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය යම් කෙනෙක්ගේ ජීවිතේ ඉතාමත්ම වැදගත්. Hallelujah. Hallelujah. Now in Lagos. Lagos වලට ගියහම I receive so much increase, grace and blessings and honor and promotion. බොහෝ වැඩිවීම, අනුග්‍රහය, උසස් වීම මම ලැබුවා එහිදී. If I go to explain everything it will take lot of time. මම ඔක්කොම විග්‍රහ කරන්න ගියොත් බොහෝ කාලය ගත වෙයි. I want to explain just 3 major promotions I received. මම ලැබපු උසස් වීම් තුනක් මම විග්‍රහ කරන්න කැමතියි. The first was පළවෙනි දේ that I was sitting in the front row on the third day of the conference. සම්මන්ත්‍රණයේ තුන්වෙනි දවසේ මම ඉදිරි පෙළ වාඩි වෙලා හිටියේ. The first 2 days I was sitting on the balcony. There was nobody gave me a seat in the front. පළවෙනි දවස් දෙකේ ඇත්තටම මට බල්කනියේ ඉන්න උනේ මොකද ඉස්සරහා කවුරුවත් දුන්නේ නැහැ මට ඉඩ. But I thought I'll submit, I'll humble myself and sit where I'm asked to sit. මම යටහත්ව මට වාඩි වෙන්න කියපු තැන මම වාඩි වෙලා හිටියා. But on the third day, you know, I received a message saying, Pastor Roshan, where are you sitting? You have a seat in the front row. තුන්වෙනි දවසේ මම වෙනකොට මට පණිවිඩයක් ලැබුණා පාස්ටර් රොෂාන් ඔබ කොහෙද වාඩි වෙලා හිටින්නේ ඉදිරි පෙළ ඔබට ආසනයක් තිබෙනවා කියලා. And I was sitting next on my left was Pastor Chris's mother, Mommy. මගේ වම් පැත්තේ හිටිය පාස්ටර් ක්‍රිස්ගේ අම්මා. And on the right side was that's Pastor Chris's mother and the bishop of Hungary was on the right side. ඒ පාස්ටර් ක්‍රිස්ගේ අම්මා ඉන්නේ අනිත් පැත්තේ හිටිය බිෂප් හංගේරියාවේ. The bishop of Hungary is a mighty man. I mean he is so close to Pastor Chris. Pastor Chris ඉතාමත් ළඟව බලවත් ලෙස සේවය කරන බිෂප් කෙනෙක්. I was so close. I became his friend so much. මම ඔහුගේ යාළුවෙක් බවට පත් වුණා. On the third day he removed his watch and put it on my hand. තුන්වෙනි දවසේ ඔහුගේ අතේ තිබිච්ච ඔරලෝසුව ගලවලා මගේ අතට දැම්මා. And I think it's a very expensive watch. මං හිතුවා එක මිල අධික ඔරලෝසුවක්. But the important thing that day was not that. වැදගත්ම දේ වුණේ ඒක නෙවෙයි එදා දවසේ. You know, Pastor Chris ministered the word. දෙවියන් වහන්සේගේ වචනය ගෙනාවා පාස්ටර් ක්‍රිස්. And then he began to call, you know, one or two pastors, bishops to come and share something with the people. ඒ සෙනඟ මාධ්‍යයේ සේවය කරන්නට වචනයක් බෙදා ගන්නට පාස්ටර්ස්ලා සභාපාලකවරුන් කිහිප දෙනෙක් බිෂොප්ස්ලා කිහිප දෙනෙකුට අඬ ගැහුවා. Now these were big time people. He said, "Come pastor, come bishop. Can you share what is in your heart?" ඒ විශාල සේවයන් කරන සභාපාලකවරුන්ට ආරාධනා කරා ඉදිරියට. The third person they called was Pastor Andrew. තුන්වෙනියට කතා කරේ පාස්ටර් ඇන්ඩ්‍රූට තමයි ආරාධනා කරේ. And Pastor Andrew spoke so well that Pastor Chris was taking down notes. පාස්ටර් ඇන්ඩ්‍රූ එතරම් යහපත් ලෙස කතා කරා පාස්ටර් ක්‍රිස් පවා සටහන් ගත්තා. And he said that at the end of it, I learned so much from you Pastor Andrew. අවසානයේ පාස්ටර් ක්‍රිස් කෝ පාස්ටර් ඇන්ඩ්‍රූ මම ඔබගෙන් බොහෝ දේ ලබා ගත්තා. Then after Pastor Andrew sat down, Pastor Andrew වාඩි වුණාම he looked this way, he said, "Come here, Pastor Roshan." Pastor Roshan ටඬ ගැහුවා. I want you to share what is in your heart right now. ඔබගේ හදවතේ ඇති දේ බෙදා ගන්න. We are talking about, you know, 20,000 pastors and leaders. එසානේ හිටියේ 20,000කට එහායින් සභා පාලකවරුන් නායකයන්. And the thing was when I sit in the front seat normally, සාමාන්‍යයෙන් ඉදිරි පෙළ වාඩි වුණාම I'm always prepared with something in my heart. නිරන්තරයෙන්ම මම සූදානම් වෙලා ඉන්නේ හදවතේ යම් දෙයක් ඇතිව. So when pastor said come and speak, I had 3 points. I just went 1 2 3. මං කාරණා තුනක් මං හදවතේ තබාගෙන හිටියේ 1 2 3 කියලා මම ඒ කාරණා ඉදිරිපත් කරා. It flowed so powerfully. බලවත් ලෙස ඒක ගලාගෙන ආවා. At the end he said, you know, Pastor Roshan, tell us about your conferences in Sri Lanka. ලංකාවේ තිබ්බ සම්මන්ත්‍රණ ගැන කියන්න කියලා අපිට කිව්වා. I saw those pictures. මම ඒවයි රූප රාමු දැක්කා කියලා කිව්වා. Said it was amazing. පුදුමයි කියලා කිව්වා. I wish I could show them to everybody. මට මේ සියලු දෙනාට ඒවා පෙන්වන්න පුළුවන් නම් කියලා කිව්වා. And he asked me to explain how we do this conference. අපි කොහොමද මේ සම්මන්ත්‍රණ කරන්නේ කියලා විග්‍රහ කරන්න මට කිව්වා. This was amazing. පුදුමයි. From that moment, you know, everyone who saw me, you know, had respect for me. ඒ වෙලාවෙ ඉඳලා මාව දැක්ක හැමෝම මට ගෞරව කරන්න පටන් ගත්තා. Praise God. ප්‍රශංසා. Now, you know, that was not over. එතනින් අවසන් වුණේ නැහැ. The next day, ඊළඟ දවසේ, you know, Pastor Chris was doing sessions in the morning. උදෑසන සැසිවාර කරා Pastor Chris. And afternoon, දවල් කාලේ, he wanted many pastors to come to his studio. ඔහුගේ ස්ටුඩියෝ එකට බොහෝ සභාපාලකවරුන්ව රැස් කරා. He has a studio to present a video, you know, on TV, like communion service and on TV, Love World TV. TV එකේ යම් යම් දේවල් දමන්නට ඔවුන්ට වෙනමම වීඩියෝ එකක් ස්ටුඩියෝ එකක් තියෙනවා. And then there were about 250 pastors specially invited. 250ක් විතර හිටියා සභාපාලකවරුන් විශේෂයෙන් ආරාධනා කළා. they were to sit in different you know seats we vividu aasana wala waadi vela and we were waiting 2 hours for Pastor Chris to come paya dekak hitiya api Pastor Chris enakan and everybody was waiting they didn't know what this was oh danagena hitiye na kumakd wenna yanne kiyala and I was sitting in the front row again aapahu mama issaraha peeli wala waadi vela I knew if I'm sitting in the front row I have to prepare mama danna mama issaraha peeliye innawana mama soodanam wenna awashyai Pastor Chris comes Pastor Chris aawa he sat in the settee in the middle and he said now we are going to do a recording for Love World USA Love World USA ka udessa api recording karanna yanawa kiyala kiwa patigata kirima Now Love World USA is in Pastor Benny Hinn's TV Again Pastor Benny Hinn ge e TV eka And so he said I've chosen some pastors we are going to discuss about the Holy Spirit and the role of the Holy Spirit in the ministry and our lives Shudathmayanan wahansege kriyawa apage jeevithe apage seve api eka thamai den කතා කරන්න යන්නේ කියලා කිව්වා. Now in the morning when Pastor Chris asked me what is in your heart, one of the things I said is Pastor Chris, you are the one who taught me how to listen to the Holy Spirit, how to fellowship with the Holy Spirit. උදෑසන Pastor Chris මට කිව්වහම කතා කරන්න කියලා මම කියපු දෙයක් තමයි ඔහුට Pastor Chris ඔබ තමයි මට ඉගැන්නුවේ කොහොමද ශුද්ධාත්මයන්න් වහන්සේ එක්ක කතා කරන්නේ උන්වහන්සේට සංවේදී වෙන්නේ. So the first set there was two people, two pastors on two sides. දෙපැත්තේ සභාපාලකවරුන් හිටියා පාස්ටර් ක්‍රිස්ගේ and there were big pastors USA and the other one from Romania a big bishop ලොකු බිෂප් කෙනෙකුයි ඇමරිකාවෙන් ලොකු පාස්ටර් කෙනෙකුයි and these people they give millions to the ministry of Pastor Chris millions of dollars පාස්ටර් ක්‍රිස්ගේ සේවයේ උදෙසා මිලියන් ගණන් ඩොලර් වුන් වපුරනවා and one pastor sat down and said Pastor Chris this is my dream to be in the set here එක පාස්ටර් කෙනෙක් කිව්වා මේක මගේ සිහිනය කියලා පාස්ටර් ක්‍රිස් එක්ක මේ වගේ වාඩි වෙලා මේ වගේ සිටින්නට. So he finished them. ඒගොල්ලෝ අවසන් කරා ප්‍රථමයෙන්. Then he said next set. ඊළඟ කණ්ඩායම කියලා කිව්වා. He looked at a paper and said Pastor Roshan Wickremasinghe from New Covenant Christian Church Sri Lanka. ඒ ආකාරයෙන් මගේ නම කියලා ආරාධනා කරා මට. And the next on the other side was a prophetess from Canada. එහා පැත්තේ හිටියේ කැනඩාවෙන් ප්‍රොපේතමය දාසියක්. I would say that experience really really was so amazing. පුදුමාකාර අත්දැකීමක් වුණා. I was just sitting just 2 feet away from pastor. අඩි දෙකක් එහායින් පාස්ටර්ගෙන් හිටියේ පාස්ටර් ක්‍රිස්ගෙන්. There was me and Pastor Chris. They didn't allow any photographs, you know. Somebody has just taken a photograph and sent it to me. ඒක ෆොටෝස් ගන්න ඉඩ දුන්නේ නැහැ නමුත් යම් කෙනෙක් අරගෙන මට එවලා තියෙනවා and he looked at my face මගේ මුහුණ දෙස බැලුවා and looked at my eyes මගේ ඇස් දෙස බැලුවා and he smiled hina una that was something you know පුදුම දෙයක් වුණා ඒ වෙලාවේ I said tell me Pastor Roshan කිව්වම් කියන්න Pastor Roshan who is the holy spirit to you ශුද්ධාත්මයන් වහන්සේ කවුද ඔබට and I opened my mouth and words just came out mama mukayarela vachana galagena ava and when I said pastor he is my supernatural advantage mama kiwa shudathmayanan wahanse mage suba uttaritara vasiyai he said did you hear what pastor roshan said he's telling the people now etane inne senegata kiwa e sabha palakawarunta ehunada pastor roshan kiyapu de and he began to explain more තවත් විග්‍රහ කරන්න පටන් ගත්තා. He was making me so comfortable. මට ඉතාමත්ම ලෙහසියෙන් සිටින්නට පහසුව සිටින්නට වගබලාගත්තා. He began to expound it with scripture. මම මොනවා හරි දෙයක් බෙදා ගත්තා නම් කට ඇරලා ඒක වඩා විග්‍රහ කරා දෙවි. And people were cheering and you know the people were responding so. සභා පාලකවරුන් ප්‍රතිචාර දක්වා එතන චිය කරන්න පටන් ගත්තා. I came out of that meeting totally like I was just floating. මම පුදුමාකාරයට තමයි රැස්වීම අවසන් වෙලා එළියට ආවේ. And I was thinking, you know, why did God choose me out of so many people? And there were many many pastors with great ministries, thousands and thousands of churches, not people. මම කල්පනා කරා දස දහස් ගණන් සභා පාලකවරුන් අතරින් ඒ සභා පාලකවරුන් යටතේ දහස් දස දහස් ගණන් සභාවනුත් තිබෙනවා. එච්චර විශාල සභා පාලකවරුන් අතරින් මාව දෙවියන් වහන්සේ තෝරා ගත්තේ කෙසේද? You know that day I went to the room and just wept. එදා දවසේ මම මගේ කාමරයට ගිහිල්ලා හඬා වැළපුණා. See, God, I mean, God's favor is unfair. දෙවියන් වහන්සේගේ ඒ වරප්‍රසාදය අසාධාරණයි. Amen. It was not fair for me to sit there. අසාධාරණයි මට ඇත්තට මෙතන වාඩි වෙන්න අවස්ථාව ලැබීම. But that's how God chooses. දෙවියන් වහන්සේ තෝරගන්නේ ඒ ආකාරයට. Hallelujah. There must be something that God saw in me. මා තුල දෙවියන් වහන්සේ යම් දෙයක් දකින්න ඇති. Hallelujah. And I thought this man is the one that I want to follow. මම හිතුවා මේ මිනිස්සයා මම අනුගමනය කරන්න අවශ්‍යයි. See, he had so much belief in me. මා ගැන කොපමණ විශ්වාසයක් තිබුණද? And what I saw in the Pastor Chris තුල මම දැක්ක දේ තමයි that he knows from the spirit. ආත්මයෙන් ඔහු දන්නවා of who people are. කවුද මිනිස්යන් කියලා. And his main thing about people is he wants nations. ඔහු ගේ මූලික කාරණාව තමයි දේශයන් පිටින් තමයි ඔවුන්ට අවශ්‍ය. So if people were sitting on the front row. ඉස්සරහ පේලියේ වාඩි වෙලා හිටියානම් යමයි. Normally there are about 200 people sitting in the front row. 200ක් විතර දෙනා ඉන්නවා ඉදිරි පෙළ. Including his mega pastors who have over 1000 over 100,000 in their church, some of the pastors. ඔහුගේ පාස්ටර් ක්‍රිස්ගේ මූලික සභාපාලකවරුනුත් ඉන්නේ ඉදිරි පෙළ. ඔවුන්ට ඉන්න ඔවුන්ගේ සභාවන්වල ලක්ෂයකට අධික සෙනඟ. But he looks at the people who are impacting the nation. නමුත් පාස්ටර් ක්‍රිස් බලන්නේ දේශයන්ට බලපෑමක් ඇති කරන අය දෙස. So when he sees me, he sees Sri Lanka. When he sees somebody, he sees that nation and beyond, more than that nation. ඔහු මාව දැක්කහම පාස්ටර් රොෂන්ව දැක්කහම දකින්නේ ශ්‍රී ලංකා දේශය සහ ඊට ඔබෙන්. This man is so passionate for the nations. දයනුකම්පාවෙන් සිටිනවා දේශයන් උදෙසා මේ මිනිස්සයා. Hallelujah. Hallelujah. The third one. තුන්වෙනි එක තමයි. You know, this conference went on the 6th day. හයවෙනි දවසේ there was a big awards gala awards night. ඒ සම්මාන පිරිනැමීමේ රාත්‍රියක් තිබුණා. Now right throughout the week they were giving awards. මුළු සතිය පුරාවටම සම්මාන සහතික දුන්නා. Thousands of awards. දහස් ගණන් තිලින දුන්නා. Because they acknowledge people what they do. මනුෂ්‍යයා කරන දේවල් ඔවුන් ඒත්තු ගන්නනවා. But all the awards up to the 6th day was given by you know top leaders the generals of Pastor Chris ke moolika nayakayan visin tamai pirinamunu labuwe e satya purawata sammana. On the last day, this gala night, you know, everything is changed. Even the hall is changed. Carpets are changed. There's a big catwalk and the lights, and when you come up, you know, flashes go, so you have to walk about from here to about halfway through the building site to get to where the person is awarding. ඒ අවසාන රාත්‍රියේ මුළු ශාලාවම ඒ එතන ඔක්කොම ලයිට් හිටන් කාපතින ඔක්කොම වෙනස් කරනවා. ඉතින් මැදින් යන්න ඕන මේ ස්ථානයේ ඉඳලා අර සයිට් එකේ භාගයක් දුරට වගේ ඇවිදගෙන යන්න ඕන. So I was went, I didn't expect anything, and the awards were for top people. The top people, top 30 financial givers. උසස්ම ඒ මූල්‍යමය වශයෙන් වැඩිපුරම වපුරපු අයට තමයි, ඒ කියන්නේ පළවෙනි 30 දෙනාට සම්මාන තිබුණා. And it was Pastor Chris who was giving personally the award. Pastor Chris ම පෞද්ගලිකවම ඒ සම්මාන තිලින පිරිනැමුවා. And when people are coming, he would watch them and he would smile as they come. Pastor Chris බලාගෙන hina වෙවි හිටියා ඔවුන් එනකොට සම්මාන ගන්නට. You know, it is like, although Pastor Chris is a man, when we go to heaven, you know, one day our God also will be giving awards like that. He'll be, you know, smiling and waiting to receive us. Api swargeta yana vithat deviyan wahanse api enakan balagena indivi sammana thilina pirinamannata. And I was just sitting there, I just said, you know, suddenly there was a special recognition awards for impact in nations. Eka paata mama etana waadi vela innakota me aakarayen announce karala kiwwa විශේෂයෙන් හඳුනා ගැනීමේ සම්මාන තිලින දේශයන් උදෙසා බලපෑමක් ඇති කරන පිණිස. So they began to give, you know, people who had made great impact in their nation, TV stations, radio stations. ඒ දේශයන් වලට බොහෝ බලපෑමක් ඇති කරන අය උදෙසා සම්මාන පිරිර නැමුවා. But 3-4 went like that, then the fifth one this they call my name. පස්වෙනි එක උනේ මගේ නම කතා කරා. I was so stunned. I was sitting, the person next to me said, go get up, that's you. මම ඒ තරම්ම අවිතේටපත් වුණා. මගේ එහා පැත්තේ ඉන්න එක්කෙනා කිව්වා, "එන්නේ ඔන්න ඒක ඔයාට කියලා." I just, you know, I could hardly walk. I went and you could see the pictures there. They saw, so you're not take, that's me waiting there, and Pastor Chris is there, and then I'm walking, keep showing, and there Pastor Chris, I'm receiving my word from Pastor Chris. Pastor Chris, Pastor Roshan, the Pilinia Pirinamano. That's another picture, just wait there. Yeah, that's the word. Eka tamai Pilinia, Sammane. This was totally unbelievable. මට විශ්වාස කරන්නවත් බැරි තරම් ඉතාමත්ම පුදුමයි. So you can see, you know, what sort of blessings I got during this time. මොන වගේ ආශිර්වාදයක්ද මම ලැබුවේ කියලා ඔබට පේනව නේද? Let's give a clap to the Lord Jesus. අපි දෙවියන් වහන්සේට, යේසුස් වහන්සේට ලොකු අත්පොලසන් ආදයක් දෙමු. All glory to Jesus Christ. Mahine meva Yesu Swahanse. Let's thank him. Api mohotakata unwahanse stuti karamu. Rabaka zukundurbo ko shukundurbo. Monta kalibro sabibo shanta. Rabaka zukundurbo ko shekaka karamu. Montila baba sontara ba shikere. Lubun zarama shente bo zire bo boshkontara. Labun ziri bo shente bo zire bo konsara. Hallelujah. Oh, we love you, Lord Jesus. Sentro bo shikere de bo sontara. Father, thank you for your great grace. ඔබවහන්සේගේ ඒ අනුග්‍රහය නිසායි ස්තුතියි. Thank you that grace will not be in vain. ස්වාමිනේ, ඒ අනුග්‍රහය අපත යන්නේ නැති නිසායි ස්තුතියි. Thank you, just like Paul, I would say that your grace was not in vain on my life. ස්වාමිනේ, මගේ ජීවිතේ ඔබවහන්සේගේ අනුග්‍රහය ඒ අපත යන්නේ නැති නිසායි ස්තුතියි. That I will do more for your glory. දෙවියන් වහන්සේට උන්වහන්සේගේ මහිමේ උදෙසා මම වැඩි වැඩියෙන් කරන්නට. And together we will do great exploits in this nation and beyond. Ekata ekatu vela swamini me desheth me deshen oppit swamini balavat de vishala de api karana nisa issuti. And thank you, my precious brothers and sisters, all those who are connected with me, they are also partakers of this grace. Swamini ma samaga ekata ekatu vela sambandha vi sitina sahodara sahodariyan gane issuti me anugrahaye pangukaritwe oun darana nisa. I pray that each one will know that there something has changed in the realms of the spirit. Hama kenekma danaganna yanawa swamini aathmika talaye yam wenaswim athi ve athi bawa. We are not the same anymore. Thawadurata api e aakarein sitinne ne. We have got bigger and better and more confidence. Swamini wada vishala vela wada yahapat vela wada nisaka kamak pamine atha. We thank you for Pastor Chris, our father. අපගේ පියා පාස්ටර් ක්‍රිස් ගැන ස්තුති කරමු. Thank you for the inspiration that this man of God gives us. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා අපට දෙන මේ ධෛර්යය ගැන ස්තුතියි ස්වාමී. Thank you that he has been given that unique grace to at this time where everything you're going to round up. ස්වාමීනි, මේ කාලයේ පාස්ටර් ක්‍රිස්ට දී ඇති පුදුම වූ අනුග්‍රහය ගැන ස්තුතියි. Thank you for Pastor Chris. පාස්ටර් ක්‍රිස් ගැන ස්තුතියි ස්වාමීනි. In the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. Amen. Amen. Amen. Say to the next person, we are different. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න, අපි වෙනස්. Now with all that kind of promotion, we cannot be the same. ඒ වගේ උසස් වීමක් ලැබිලා අපිට ඒ ආකාරයෙන්ම සිටින්නට බෑ. I have decided I cannot be the same anymore. මම තීරණයක් අරගෙන තිබෙනවා, මට ඒ ආකාරයෙන්ම සිටින්නට බෑ. Because something has changed. මන්ද යම් වෙනස් වීමක් ඇති විය ඇති නිසා. God won't do that kind of thing for nothing. දෙවියන් වහන්සේ ඒ වැනි දෙයක් කරන්නේ නැහැ නිකම්ම නිකන්. Amen. And my plea to all of you. මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ that you see with the eyes of the spirit what happened. Aathmika aswalin oba dakinna vechcha de. Do not look with your carnal eyes and make judgments. Mansika aswalin balala vinishcha karannepa. Because what God is about to do with us. Devyan wahanse karanna yana de api samaga. Is going to be so powerful. Ithamaatma balavat wennata yana. And I want each one of you with me. Amen. මම කැමැති ඔබ සියලු දෙනා මා සමග සිට ගන්න. In joining with this grace and doing greater things for Jesus. මේ අනුග්‍රහය සමග සම්බන්ධ වෙලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා වඩා බලවත් දේ කරන පිණිස. As I left Lagos went to Kenya. මම ලේගෝසින් ඊට පස්සේ කෙන්යාවට ගියා. Amazing meetings. පුදුම රැස්වීම් තිබ්බා. People were just so blessed. Even the bishop, I went to the bishop's church and bishop wanted me to come next year for 1 week conferences ministry. මම ඒ බිෂප් ගේ සභාවට ගියහම මට ආරාධනා කරා එතන රැස්වීම් ලැබුවා ඊළඟ අවුරුද්දේ සම්මන්ත්‍රණයක් කරන පිණිස සේවය කරන පිණිස මට ආරාධනා කරා. I didn't know whether to say yes or no. මට තේරුම් ගන්න බැරි වුණා හා කියන්නද බැහැ කියන්නද. Then I went to Dubai. ඊට පස්සේ මම ඩුබායි රටට ගියා. This was Dubai is the place I left for the Lord Jesus Christ. Mama Dubai athaherala thamai Jesus wahanseva udessa sewayata paminiya Lankawata. You know, many people don't want to leave Dubai. Boho aya kemathi neha Dubai athaherala. People who were with me 30 years ago still there. Avurudu 30 kata kalin maath samaga sitiya aya danatawath innawa. So afraid that they will lose their job and they will have to leave Dubai. Ounta bayai ounge rakiyawan ahimi veida Dubai athaherala yanna veida. Most of their prayer requests is about visas. ඔවුන්ගේ ආඥා එල්ලීම් තිබෙන්නේ ඔවුන් කරන්නේ වීසා එක ගැන. But I was, you know, I had the top job in Dubai, just left it and went. මට උසස්ම රැකියාවක් තිබුණා ඩුබායි රටේ නමුත් මම ඒක අත්හැරලා ගියා. I was excited to come back really. මම උද්‍යෝගයෙන් නැවත පැමිණියා. You know what happened in Dubai? ඩුබායි වල කොහොමද වුනේ? I got out from the plane. Plane එකෙන් බැස්සා. As I was coming out. මම එළියට එනකොට somebody had my name. යම් කෙනෙක් හිටියා මගේ නම එක්ක. You know, somebody, you know, very nicely dressed. හොඳට ඇඳගෙන he took my bag. Mage bag garagena I was taken. Mama ragena giya. No, normally you have to go and queue in the immigration. Samanyen gihilla me innona polling wala immigration wala. And you know, the people, the Arab people, they will look speak rudely to you. Oh, samanyen apuru lesa katha karanawa immigration ekke. I was taken to a special lounge. Mama vishesha kaambarekata genichcha. And the Arab sheikhs, the workers were there. I was called sir and you know they looked at me. It was a special immigration counter for VIP guests. ඒ විශේෂ සෙනග ඒ රටට එන සෙනගට කතා කරන අය ගෙන යන ඒ විශේෂ කාමරයකට මාව රැගෙන ගිහිල්ලා මාව ඉන්ටර්විව් කළා පිටත් වුණා විශේෂ ආකාරයට. No interview, just asked me to look at the camera, just given, and I was not allowed to carry any bag. කිසිම බෑගයක් මම රැගෙන ගියේ නෑ. Took, they put my bags, this man, and he took up to the car and he put it. I didn't carry a bag until I got down. මම ඒ වාහනේට නැගලා මම බහිනකම් කිසිම බෑග් එකක් උසන් ගියේ නැහැ. Now I want to show this, not to show that I am, you know, great. මම විශිෂ්ටයි කියලා නෙවෙයි මම මේ පෙන්වන්න හදන්නේ. Show what you leave for God, what you leave for Jesus. යේසුස් වහන්සේ උදෙසා අපි අත්හරින දේ he knows how to give back. උන්වහන්සේ දන්නව නැවත අපට දෙන හැටි. You know, if your life is spent for the Lord Jesus Christ. යේසුස් වහන්සේ උදෙසා අපේ ජීවිතය අපි වැය කරනවා නම් it is never a waste. කවදාක්වත් අපත යන්නේ නැහැ. You know, at one time Jesus was in a home and a lady, you know, opened a very expensive box of perfume. ඒ යම් අවස්ථාවක යේසුස් වහන්සේ යම් නිවසක සිටිනකොට කාන්තාවක් ඇය ළඟ තිබුච්ච ඒ වටිනාම සුවඳ විලවුන් බෝතලය ඇරියා. This was the investment she had. ඇයට තිබිච්ච ආයෝජනය මෙයයි. But she was willing to open it up and be extravagant to the Lord Jesus Christ. ඇය යේසුස් වහන්සේ උදෙසා මේ දේ ඒ සල්ලි බලන් නැතුව ඒ දේ දෙවියන් වහන්සේ උදෙසා පූජා කරා. And there was somebody who was beginning to think in his head. යම් කෙනෙක් ඒක බලාගෙන ඉඳලා ඔළුවේ හිතුවා. He said, what a waste. කොච්චර අපරාධයක්ද මේ? It should have been better if this was sold and given to the poor. මේක විකුණලා මේ සුවඳ විලවුන් දුගියාට දුන්නා නම් ඊට හොඳයිනේ. Have you heard about that story? ඒ කතාව අපි අහලා තිබෙනවා නේද? That person only was thinking. ඒ මනුෂ්‍යයා කල්පනා කරා විතරයි. But Jesus knew the thoughts of men. Jesus said, why are you thinking like that? යේසුස් වහන්සේ දැනගත්තා ඒ මනුෂ්‍යයාගේ සිතුවිල්ල ඇයි නුඹ ඒ ආකාරයෙන් සිතන්නේ කියලා. This woman has done something great. මේ කාන්තාව ඉතා අනර්ග දෙයක් කරේ. She will be remembered for a long time. බොහෝ කාලයකට ඇයව සිහිපත් කරනවා කියලා කිව්වා. You know whatever you spent when you spend your life for the Lord. දෙවියන් වහන්සේ උදෙසා ඔබ ඔබගේ ජීවිතය කැප කරනවා නම් it is never forgotten. එය කවදාකවත් අමතක වෙන්නේ නැහැ. You know God is not man that he will forget. දෙවියන් වහන්සේ මිනිසෙක් නෙවෙයි උන්වහන්සේ අමතක කරන්නට. Hallelujah. He will at the right time he will promote you. නිවැරදි වෙලාවේ උන්වහන්සේ ඔබට උසස් වීම දෙනවා. You might be insignificant. Nobody thinks too much about you. ඔබ කුඩා කෙනෙක් වෙන්න පුළුවන්. මිනිස්සයා ඔබ ගැන වැඩිය හිතන්නේ නැති වෙන්න පුළුවන්. Underrated, underestimated. සුළු කළා සලකනවා වෙන්න පුළුවන්. අඩු තක්සේරු කරනවා වෙන්න පුළුවන්. දාවිත් වගේ. But the right time God will raise you up. නමුත් නිවැරදි වේලාවේ දෙවියන් වහන්සේ ඔබව ඔසවනවා. Not just one level but hundreds of levels in one day. එක මට්ටමක නෙවෙයි ඒ සිය ගුණයක් මට්ටම් දෙවියන් වහන්සේ ඔබට පුළුවන් දෙවියන් වහන්සේට පුළුවන් ඔබව ඔසවන්නට. He is a faithful God. උන්වහන්සේ විශ්වාසවන්තයි. Hallelujah. Hallelujah. He loves you more than even you could love yourself. උන්වහන්සේ ඔබට ප්‍රේම කරනවා ඔබට ඔබ ගැන ප්‍රේම කරනවට වඩා. Did you hear that? ඔබට ඇහුණාද ඒද? More than you could love. You know, we all love ourselves. අපි හැමෝම අපිට ආදරේ. But God loves you more than even you could love yourself. නමුත් දෙවියන් වහන්සේ අපට ආදරේ අපි ගැන ප්‍රේම කරනවට වඩා. He cares for your he is ambitious about your success more than you could ever be ambitious of your success. ඔබගේ සාර්ථකත්වය පිළිබඳව ඔබගේ සියලුම ආශාවන් සැලසුම් වලට වඩා දෙවියන් වහන්සේ ආශා කරනවා ඔබගේ අනාගතය පිළිබඳව. Learn to release yourself to God. ඔබ දෙවියන් වහන්සේ උදෙසා කැප වෙන්න. Don't hold yourself. ඔබ අල්ලාගෙන ඉන්න එපා පසුබට වෙලා. Whatever you hold for yourself, you will lose it. ඔබ යම් දේවල් අල්ලගෙන හිටියොත් ඔබ වෙනුවෙන් ඔබ ඒ දේ අහිමි වෙන්න පුළුවන්. But whatever you give for God, whatever you're willing to lose for God. නමුත් දෙවියන් වහන්සේ උදෙසා ඔබ දෙනවා නම් යම් දෙයක්, it will come back a hundredfold blessed. ඔබට අහිමි වෙනවා නම් දෙවියන් වහන්සේ උදෙසා ඔබට නැවත වරක් හැරිලා සිය ගුණයක් ඒ දේ නැවත ලැබෙන්න යනවා. Jesus said in John 12:24. යොහන් 12:24 යේසුස් වහන්සේ කිව්වා, unless a kernel of seed falls to the ground. යම් බීජයක් බිමට වැටුනේ නැත්නම් Can you see that scripture? John 12:24. යොහන් 12:24. Except a corn of wheat fall into the ground and die. ඒ බීජය පොළවෙහි වැටි නොමලොත් it abides alone. තනිව තිබේ. But if it die, it bringeth forth much fruit. නමුත් මලොත් බොහෝ ඵල දෙයි. We must die for the Lord Jesus Christ. දෙවිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා අපි මැරෙන්නට අවශ්‍යයි. I'm not talking about dying physically. භෞතිකව මැරෙන්න කියලා නෙවෙයි මං කියන්නේ. Where are you willing to give up yourself? අපි අපේ ජීවිතය අත්හරින්න අවශ්‍යයි උන්වහන්සේ උදෙසා. Even to give up your dreams. ඔබගේ සිහිනයන් වෙන්න පුළුවන්. Otherwise you'll be alone. නැත්තම් ඔබ තනි වේවි. Many years you will follow the Lord. අවුරුදු ගානක් you'll be going to church. ඔබ දෙවියන් වහන්සේව අනුගමනය කරමින් සභාවට යාවි. But your life has not borne any fruit for the Lord. නමුත් ඔබගේ ජීවිතයේ කිසිම ඵල දැරීමක් නැහැ දෙවියන් වහන්සේ උදෙසා. Don't go to heaven without any fruit. ඔබ ස්වර්ගයට යන්න එපා කිසිම ඵල දැරීමකින් තොරව. Going to heaven is not the important thing. ස්වර්ගයට යෑම නෙවෙයි වැදගත්ම කාරණාව. The important thing is to bring much fruit to for our master. ස්වාමීන් වහන්සේ උදෙසා වඩා ඵල රැගෙන ඒමයි වැදගත් වෙන්නේ. Then he will say well done my good and faithful servant. එතකොට දෙවියන් වහන්සේ අපට කියාවේ උන්වහන්සේ අපට සුභවතාවී ඒ විශ්වාසවන්ත සේවකයා කියලා. He said well done not well slept my good and faithful servant. ඒ නිදාගත් මාගේ විශ්වාසවන්ත සේවකයා කියලා කියන්නේ නැහැ දෙවියන් වහන්සේ අපට සුභවතාවී අපි ගැන සතුටු වේවි විශ්වාසවන්ත සේවකයන් හැටියට. We must do more for the Lord. දෙවියන් වහන්සේ උදෙසා වඩා වැඩියෙන් දේවල් අපි කරන්න ඕනේ. What we do for him will remain till the end. උන්වහන්සේ උදෙසා කරන දේ පමණයි අවසානයේ දක්වා තියන්නේ යන්නේ. The power of the seed. ඒ බීජයේ බලය. You know the most powerful seed? ඔබ දන්නවද වඩා බලවත්ම බීජය කුමක්ද? Is your life. ඔබගේ ජීවිතය. Hallelujah. Hallelujah. You know we call the word of God seed, money seed. අපි කියනවා දේව වචනය බීජයයි, මුදල් බීජයයි. Time is seed. වේලාව බීජයක්. That's all wonderful. ඒ අනර්ගයි. But the seed that God sees most precious දෙවියන් වහන්සේ ඉතා වටිනා ලෙස සලකන බීජය තමයි is your life. obage jeevitaya hallelujah hallelujah are you willing to give your life for jesus obage jeevitaya yesus wahanse udesa dennata oba sudana I'm so glad when god asked me to leave deviyan wahanse mata kiwwahama mage rakiyawa atherala yanna kiyala to give my life to the lord mage jeevitaya un wahanseta denna there was no promises there was no church there was nothing kisima sabawak tibune neha kisima poronduwak mata tibune neha but how many believers I had කී දෙනෙක් විශ් ඇදහිලිවන්තයන් සිටිනවද කියලාත් මම දැනගෙන හිටියේ නැහැ. Zero. Amen. බිඳුවයි. But I just said yes. මම ඔව් කිව්වා. And today I'm not alone. Amen. අද දවසේ මම තනිවම නෙමෙයි සිටින්නේ. Look at you all. Hallelujah. ඔබ සියලු දෙනා දෙස බලන්න. I'm glad I was still not in Dubai. There are many people still in Dubai struggling. මම සතුට වෙනවා මම තවමත් ඩුබායි වල නැති එක ගැන බොහෝ දෙනා ඩුබායි වල ඉඳලා වුන් පොරබදිනවා they are struggling වුන් පොරබදිනවා even to come to sri lanka for a holiday they are struggling නිවාඩුවකට ලංකාවට එන්න පවා වුන් පොරබදිනවා oh glory to jesus christ hallelujah see I want to be that seed මම ඒ බීජය වෙන්න ආසයි කියලා කියන්න ඔබ hallelujah Hallelujah. Hallelujah. You know your willingness is so important. ඔබගේ කැමැත්ත ඉතා වැදගත්. God works by invitation. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ ආරාධනාව මත. God works by willingness. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ ආරාධනාව මත. That's why you have to guard your availability. එම නිසා අපි ආරක්ෂා කරන්න අවශ්‍යයි අපේ තිබෙන availability. Availability. අපේ තියෙන සූදානම අපේ කාලයට තියෙන වෙලාව right so the devil will be after your availability to god යක්ෂයා අපේ පිටිපස ලුහුබඳීවි අපගේ කාලය දෙවියන් වහන්සේට වෙන් කිරීමට එරෙහිව because he knows that if you're not available දෙවියන් යක්ෂයා දන්නවා අපිට වෙලාව නැත්නම් you are compromising your usefulness අපගේ ප්‍රයෝජනය අපි කුඩාවට තමයි දෙන්නේ දෙවියන් වහන්සේ උදෙසා. Hallelujah. You go to these countries. මේ රටවල් වලට ගියාම people are so busy with their work. මිනිස්සු ඊටමත් කාර්යබහුල වුණගේ රැකියා ස්ථානවල. Even to come to me, they come to a meeting and they think they have done a great job for the Lord. උන් රැස්වීමකට පැමිණෙනවම හිතනවා ආ දැන් මම හොඳ දෙයක් කරා දෙවියන් වහන්සේ උදෙසා. Don't think because you come to church on Sunday you have done a great job. ඉරිද දවසේ රැස්වීමට පැමිණීමෙන් පමණක් ඔබ අනර්ග කාර්යයක් ඉෂ්ට කරා කියලා ඔබ හිතන්න එපා. Of course coming to church is so important. ඔව් රැස්වීමට පැමිණීම ඉරිද පැමිණීම ඉතා වැදගත්. Because what you receive at a meeting like this is so much. මෙවැනි රැස්වීමක ඔබ ලබන දේ බොහෝ දේ ලබන. You can never be the same after you go leave this hall this morning. මේ රැස්වීමට පැමිණලා ඔබ මේ ස්ථානෙන් පිටවලා යනකොට ඔබගේ ජීවිතයේ ආකාරයෙන්ම තිබෙන්න යන්නේ නැහැ. But God wants you to be involved. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ ඒ උදෙසා කැපවි සම්බන්ධ වී සේවය කිරීම. Choose not to be ordinary. ඔබ තෝරා ගන්න සාමාන්‍ය ලෙස නොසිටින්න. If you are ordinary, you will have ordinary results. ඔබ සාමාන්‍ය ලෙස සිටියොත් ඔබට සාමාන්‍ය ප්‍රතිඵල ලබා ගන්න වේවි. But if you choose to be extraordinary. නමුත් ඔබ අතිවිශිෂ්ට ස්වභාව උත්තරීතර වුණොත් in the house of god deviyan wahansege gruhaye in the affairs of the spirit deviyan mahaatmika karana tule you will have extraordinary results in your life suba uttaritara pratipala obage jeevithe oba labannata yanawa hallelujah hallelujah and your life will be a wonder obage jeevithe pudumayak wenna you know people will ask how can this man be like this manushya nahanna yanawa kohomada me manushya me wage wenna you know what is so special about this man mokakda meya gana thibena visheshatwaya it is because god has seen something inside in the heart deviyan wahanse obage hadawate yam deyak dakala athi nisa the availability e obage thibena deviyan wahanse udesa thibena kaalaya sudanama and your willingness e wage me obage kamatta Hallelujah. Hallelujah. Are you receiving something today? ඔබ යම් දෙයක් ලබා ගන්නවා. Praise the Lord. ප්‍රශංසා වේවා. I'm going to be available to the Lord. ඔබ කියන්නේ මම දෙවියන් වහන්සේ උදෙසා සේවය කරන්න සූදානම්. You know, if your availability is reducing, ඔබගේ කාලය දෙවියන් වහන්සේ උදෙසා එන්න අඩු වෙනවා නම්, that is not from God. එය දෙවියන් වහන්සේගෙන් නොවේ. Hello? God never reduces your availability for him. දෙවියන් වහන්සේ කවදාක්වත් ඔබගේ කාලය අඩු කරන්නේ නැහැ. උන්වහන්සේ උදෙසා කැපවී ඇති. It doesn't matter how important work you must be doing. ඔබ කොපමණ ඉතා වැදගත් රැකියාවක් කරත් Your availability has to be guarded by you. ඔබගේ ඒ කාලය දෙවියන් වහන්සේ උදෙසා ඇති කාලය ඔබම ආරක්ෂා කරගන්න අවශ්‍යයි. The devil will be after your availability. යක්ෂයා ඔබගේ පිටිපසින් ලුහු බඳීවි ඒ කාලය ගන්න. And sometimes not every door that is open is from God. ඔබ උදෙසා විවර වෙන හැම දොරටුවක්ම දෙවියන් වහන්සේගෙන් නෙවෙයි. Check the doors that are opening. ඔබ උදෙසා විවර වෙන ඒ දොරටු ඔබ සෝදිසි කරන්න. You know some doors were set up by the enemy as traps. සමහර දොරටු ඔබ උදෙසා විවර වෙන ඒවා යක්ෂයාගේ උගුල්. So you have to check. And how do you check? ඔබ සෝදිසි කරන්න අවශ්‍යයි. කෙසේද සෝදිසි කරන්නේ? No door should stop your availability to God. කිසිම දොරටුවක් ඔබගේ දෙවියන් වහන්සේ උදෙසා තිබෙන කාලය දැහැගන්න නරකයි. Hallelujah. Hallelujah. Usefulness, availability. ඔබගේ ප්‍රයෝජනය, ඔබගේ කාලය දෙවියන් වහන්සේ උදෙසා. Many people come to God without anything. බොහෝ දෙනා දෙවියන් වහන්සේ වෙත පැමිණෙනවා කිසිම දෙයක් නැතිව. They come without anything, nothing. කිසිම දෙයක් නැතිව දෙවියන් වහන්සේ වෙත එනවා. But after some time when the Lord blesses. නමුත් දෙවියන් වහන්සේ කාලයකට පස්සේ ආශිර්වාද කරාම then you have no time for God. ඔබට දෙවියන් වහන්සේ උදෙසා කාලයක් නැති වෙනවා. Don't be in that place. ඔබේ ස්ථානේ ඉන්න එපා. Don't be in that place. ඔබේ ස්ථානේ ඉන්න එපා. Tell the next person don't be in that place. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්නේ ඒ ස්ථානේ ඔබ ඉන්න එපා. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Don't look around. වටපිට බලන්න එපා. No, don't look around. වටපිට බලන්න එපා. This is a word for this church. මේ සභාවට වචනයක් මේ. Don't look around. Don't look at other people. අන් මනුෂ්‍යයද සෝබ බලන්න එපා. God is taking you on a journey. දෙවියන් වහන්සේ යම් ගමනක ඔබව රැගෙන යනවා. Have you noticed when you go on a plane? ඔබ දැකලා තිබෙනවද ඔබ plane එකක යනකොට? How many of you gone in a plane? කී දෙනෙක් plane එකක ගිහිල්ලා තිබෙනවද? When you go on a plane. Plane එකක යනකොට? When you want to see where you are. ඔබ ඉන්න තැන දකින්න අවශ්‍ය කොට You can't look at the window and find out where you are. ඔබට බෑ ජනේලෙන් එළියට ඔළුව දාලා බලන්න කොහෙද ඉන්නේ කියලා. When you go in a car maybe you can. කාර් එකේ යනකොට සමහර වෙලාවට පුළුවන් වෙයි. But when you go on a plane. Plane එකේ යනකොට you have to trust the pilot. ඔබට ඒ ගුවන් නියමුවව විශ්වාස කරන්න අවශ්‍යයි. And the instruments the pilot has. ඒ වගේම ඔහුට තියෙන ආම්පන්න. That will take you to your destination. Oba ya yutu sthanayata ragena yavi. A walk with the Lord is like that. Deviyan wahanse ekape gamane aakara. When he takes us. Unwahanse api in the wings of the spirit. Ragena yana kota e aathmika tatu walin. We can't look around and look at so and so that guy who is not working that guy who is not working properly. අපිට වටපිට බල බල ආර්ය හරියට වැඩ කරන්නේ මෙයා හරියට වැඩ කරන්නේ කිය කිය වටපිට බල බල ඉන්න බෑ. We just trust the Lord. අපි දෙවියන් වහන්සේව විශ්වාස කරමු. His word. උන්වහන්සේගේ වචනය. That is the instrument that God is taking us. උන්වහන්සේ දී ඇති ආම්පන්නේයි අපිව රැගෙන යන්නේ. His Holy Spirit is the pilot. ශුද්ධාත්මයන් වහන්සේ තමයි ගුවන් නියමුව. Hallelujah. Hallelujah. He will take us. Hallelujah. උන්වහන්සේ අපිව රැගෙන යාවි. He will take us like eagles. උන්වහන්සේ රාජාලියන් මෙන් අපිව රැගෙන යාවි. Hallelujah. We will be surprised when God blesses us. අපි භවිතයටපත් වෙයි දෙවියන් වහන්සේ. Like what he did to me. ආශිර්වාද කරාම මට කරා වගේ. But you have to be consistent. අපි දිගින් දිගටම නමුත් රැඳී සිට මේ දේ කළ යුතුයි. But lot of people lack in the church of Jesus Christ today. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ බොහෝ අයගේ අතපසු වෙන දෙයක් තමයි is consistency. දිගින් දිගටම යම් දෙයක් කරගෙන යාම. They want God to do everything very quickly. ඔවුන්ගේ කැමැත්ත දෙවියන් වහන්සේ ඉතා ඉක්මනින් යම් දේවල් ඔවුන්ගේ ජීවිතයේ කිරීම. And the devil knows that. යක්ෂයා දන්නවා මේ දේ. And the devil will frustrate you. යක්ෂයා ඔබව කලකිරීමට පත් කරනවා. He will tell you, oh, "Look, you've been so faithful to the church. You've been for so, you know, what has happened to you?" යක්ෂයා ඔබට කියයි, "ඔබ මෙච්චර විශ්වාසවන්ත වෙලා තිබෙන සභාවට මොකද්ද ඔයාට වෙලා තිබෙන්නේ But you have to be consistent. නමුත් ඔබ දිගින් දිගටම කරන දේ කළ යුතුයි. Hallelujah. Hallelujah. The plane is, you know, some journeys are 4 hours, some journeys are 9 hours, 10 hours. ගුවන් යානේ යනකොට සමහර ගමන් පැය 9ක් යනවා, 8ක් යනවා, සමහර විට 4ක් යනවා. But you got to keep trusting. දිගින් දිගටම අපි විශ්වාස කර යුතුයි. Hallelujah. If you look to the word, it will show you where you're going. වචනේ දෙස බැලුවොත් වචනය පෙන්නාවේ කොහෙද අපි යන්නේ කියලා. Hallelujah. Hallelujah. Say I love Jesus. ඔබ කියන්න මම යේසුස්ට ආදරේ. He's taking me on a great journey. උන්වහන්සේ විශිෂ්ට ගමනක මාව රැගෙන යනවා. Hallelujah. Hallelujah. Are you on a journey? ඔබ ගමනකද ඉන්නේ? Are you excited about this journey? ඔබ උද්‍යෝගයෙන් සිටිනවද මේ ගමන? I don't know about you. I'm excited. ඔබ ගැන මම දන්නේ නැහැ. මම නම් උද්‍යෝගයෙන් සිටිනවා. It's taken me a long time. මන්ද මා ගොඩක් කල් ගිහිල්ලා තිබෙනවා. More than 25 years. අවුරුදු 25කට වැඩි කාලයක් දැන් ගත වෙලා තිබෙනවා. But it's still worth it. නමුත් වටිනවා මේ ගමන. I've never lost my excitement for Jesus. යේසුස් වහන්සේ උදෙසා මගේ උද්‍යෝගය කවදාකවත් නැති වුණේ නැහැ. Those who know me for more than 25 years will know that. අවුරුදු 25කට වඩා මාව දැනගෙන හිටපු අය ඒක දන්නවා. Hallelujah. Hallelujah. Tell the next person never lose your excitement. එහා පැත්තේ ඉන්න කෙනාට කියන ඔබගේ උද්‍යෝගය කවදාකවත් අඩු කරගන්න එපා. Never lose your joy for the Lord. දෙවියන් වහන්සේ උදෙසා ඔබගේ ප්‍රීතිය නැති කරගන්න එපා. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා. Okay, let's look at some scriptures now. Bible පද කිහිපයක් දැස බලමු. Very good. Praise the Lord. Quickly, quickly, quickly. Right. Let's look at Philippians 1:6. You love this scripture. Philippians 1:6 දැස බලමු. Philippians 1:6. What I'm going to do is I'm going to share some scriptures. Maybe till about 11:30, 35. Then I'm going to minister in the Holy Ghost. Ekolhamar, ekolai tispaha venakam, mama de vachane bedagena inanaturuwa shudhatmayan wahanse tula seve karannata yanawa. Your God is going to bless you today. Devyan wahanse ada dawase obata aashirwada karanna yanawa. So be open, let your heart be open to receive. Hadamata vivara karaganna labanna devyan wahanse gen. There is going to be grace imparted to your life. Anugrahaya abashayak lesa oba labannata yanawa. Philippians 1:6. Being confident of this very thing. Mema karanawa pidibalaba oba nisakawa sitinna. Being confident of this very thing. Mema karanawa pilibandawa oba nisakawa sitinna. Say very thing, this very thing. Mema karanawa pilibandawa. Mema karanawa pamanak neda? It says this very thing. Me vishesha karanawa, this very thing. Amen. There's something God wants to be you to be confident of. Devyan wahanse oben balaporottu wenawa yam karanawak pilibandawa nisakawa sitinna. That he which began a good work in you nubala thula yahapat wedak patan gat unwahanse will perform it until the day of Jesus Christ. Jesus Christ wahanse ge dawasa dakwa eka sampurna karana seka. It didn't say who began a work, he said a good work. යම් ක්‍රියාවක් පටන් ගත්තා කියලා නෙවෙයි කියන්නේ යහපත් වැඩක් පටන් ගත්තා වූ. God began a good work in you. දෙවියන් වහන්සේ ඔබ තුළ යහපත් වැඩක් ආරම්භ කරා. The day you asked Jesus to come into your life. යේසුස් වහන්සේව ඔබගේ හදවතට පිළිගත්ත ඒ දවසේ. He began a good work in your life. යහපත් ක්‍රියාවක් උන්වහන්සේගේ ඔබගේ ජීවිතේ පටන් ගත්තා. And he says that he will perform it until the day of Christ. ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන දවස දක්වා ඒක සම්පූර්ණ කරනසේක. So that means he has begun a good work and he will perform it, he will do it, and you will see progress. යහපත් වැඩක් දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ ආරම්භ කළා තිබෙනවා. උන්වහන්සේ ඒ දේ කරන්න යනවා, ඔබ දකින්න යනවා එහි දියුණු වීම ඉදිරියට යෑම. He will not stop. උන්වහන්සේ ඒක නවත්වන්නේ නැහැ. Unless you stop. ඔබ නැවැත්ුවේ නැත්නම්. Look at the amplified of that. Quickly amplified. පරිවර්තනයේ දෙස බලමු. I want KJV amplified. Next few verses. Right, look at that. Praise the Lord. Glory to Jesus. Are you with me? ඔබ මා සමගද? Look it. I am convinced and sure of this very thing. මම නිසකව ඉන්නවා මේ කාරණාව ගැන. Who is sure? කවුද නිසකව සිටින්නේ? The Holy Spirit is sure of this thing. ශුද්ධාත්මයන් වහන්සේ නිසකව සිටිනවා. That he began a good work in you will continue. යහපත් ක්‍රියාවක් ආරම්භ කර උන්වහන්සේ දිගින් දිගටම ඒ දේ කරනවා. Right up to the time of his returning. දෙවියන් වහන්සේගේ නැවත පැමිණීම දක්වාම. Now look at that, developing that good work and perfecting and bringing it to full completion in you. එම යහපත් ක්‍රියාව සංවර්ධනය කරමින් සම්පූර්ණත්වයට ගෙනෙමින් ඔබ තුල සම්පූර්ණත්වයට ගෙනෙමින්. He is developing something in you. යම් දෙයක් සංවර්ධනය කරනවා, වර්ධනය කරනවා ඔබ තුල. He is perfecting something in you. යා ඔබ තුල සම්පූර්ණත්වයට ගෙනෙනවා යම් කාරණාවක්. He is bringing to full completion in you. සම්පූර්ණත්වයට ගෙනෙනවා ඔබ තුල. Hallelujah. Hallelujah. Did you see that? ඔබ දැක්කද ඒ දේ? Say I'm confident of this. ඔබ කියන්නේ මම නිසැකයි මේ ගැන. I know this is sure. මම දන්නවා මේක නිසැකව. He is doing something in my life. මා තුල යම් දෙයක් කරනවා උන්වහන්සේ. He is continuing to do what he has begun. දිගින් දිගටම උන්වහන්සේ ආරම්භ කරපු දේ උන්වහන්සේ කරගෙන යනවා. He is perfecting me until that day. ඒ දවස දක්වා උන්වහන්සේ සම්පූර්ණත්වයට ගෙනෙනවා මගේ ජීවිතය. It is not me but it is he who is doing it. මම නෙවෙයි උන්වහන්සේ මේ දේ මා තුල කරන්නේ. Hallelujah. Hallelujah. Say I am happy about that. ඔබ කියන්න මම මේ ගැන ප්‍රීතිමත් වෙනවා. I am happy he is doing something in my life. Mama preethimath wena unwahanse mage jeevithaye yam deyak karana nisa. Are you happy that God is doing something in your life? Oba satutuda deviyan wahanse yam deyak obage jeevithaye karana nisa. You know sometimes we may not feel that God is doing something. Apite hangen nathi wenna puluwan deviyan wahanse yam deyak karanawa kiyala ape jeevithaye. You know many people try to interpret what God is doing by what they feel. බොහෝ දෙනා විග්‍රහ කරන්න හදනවා දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතයේ කරන දේ ඔවුන්ට හැඟෙන දේ අනුව. If they feel good they think God is happy with them today. යහපත් හැඟීමක් දැනුනොත් ඔවුන් හිතනවා දෙවියන් වහන්සේ මා එක්ක සතුටුයි. If you are not feeling you think God is not happy with me today. ඔබට යහපත් ලෙස හැඟුන් නැත්නම් ඔබ හිතනවා දෙවියන් වහන්සේ මා ගැන ප්‍රීති නැහැ. That is wrong. ඒ වැරදි. It is not by your senses your feelings. ඔබගේ පංච ඉන්ද්‍රියෙන්වත් ඔබගේ හැඟීම් වලින්වත් නෙවෙයි. It is by the word of God. දේව වචනය කරණ කොටගෙනයි. Hallelujah. Hallelujah. Are you convinced that God has begun a good work in you? ඔබ නිසැකව සිටිනවද දෙවියන් වහන්සේ ඔබ තුල යම් දෙයක් යහපත් දෙයක් ආරම්භ කර ඇත බව? Maybe you received Jesus Christ very recently. Jesus Christ වහන්සේව ළඟදී ඔබ පිළිගත්තා වෙන්න පුළුවන්. I want you to know God has begun a good work in your life. මම කැමතියි ඔබ දැනගන්න දෙවියන් වහන්සේ යහපත් ක්‍රියාවක් ඔබගේ ජීවිතේ ආරම්භ කරා. And it's going to be better and better and better. මේ දේ වඩ වඩා යහපතට හැරෙනවා. Hallelujah. Hallelujah. Let's look at another verse. Same book, chapter 2 verse 13. ඒ පොතේම දෙවන පරිච්ඡේදයේ 13 වෙනි පදේ. Philippians 2:13. Let's have KJV first and then the other one. Hallelujah. Thank you. Luboshunt. Okay. For it is God which worketh in you both to will and to do of his good pleasure. Taman wahansege yahapat kematta nisa kemathi wentat weda karantat nubala tula kriya karanne deviyan wahanse mai. He makes you will and to do. Unwahanse oba tula e yahapat kematta unwahanse kriya karawanawa. Did you see that? ඔබ එක දැක්කද? It is God who makes you willing to work. උන්වහන්සේ තමයි ඔබගේ කැමැත්ත ඒ ක්‍රියාවට දමන්නේ. It is God who makes you willing. ඔබ කැමැති කරවන්නේ උන්වහන්සේ. He is the one who makes you do. ඔබව කැමැති කළා ඒ දේ ක්‍රියාවට දමන්නේ දෙවියන් වහන්සේ. For his good pleasure. උන්වහන්සේගේ ආශාව උදෙසා. Hallelujah. Hallelujah. He has good pleasure in you. උන්වහන්සේ ආශා කරනවා ඔබ ගැළ ඔබ පිළිබඳව. Amplified. Amplified පරිවර්තන. Not in your own strength. ඔබගේම ශක්තියෙන් නෙවෙයි. It is not in your own strength. ඔබගේ ශක්තියෙන් නෙවෙයි මේ දේ කරන්නේ. You know, many people start to want to do things for God. බොහෝ දෙනා දෙවියන් වහන්සේ උදෙසා යම් දේවල් කරන්න උත්සාහ කරනවා. And they stop halfway. භාගයක් දුර ගිහිල්ලා උන් නවත්තනවා. What was the problem? ඇයි ප්‍රශ්නේ කුමක්ද? They were trying to do it in their own strength. තමන්ගේම ශක්තියෙන් කරන්න ගියපු නිසා. But the Bible says. බයිබලයේ කියනවා. When you allow him to do things in your life. උන්වහන්සේට ඉඩ දුන්නොත් ඔබගේ ජීවිතයේ යම් දේවල් කරන්නට. So it is God. Who's working in you? Deviyan wahanse mai oba tula kriya karanne. Look at that, it says for it is God who's all the while effectively at work in you. Deviyan wahanse nirantarayema karyakshamawa oba tula tiyunu lesa kriya karanawa. Wow. Wow, say wow. Oba kiyanne wow. All the while. Nirantarayenma. When I look back at the many years I've served the Lord. Deviyan wahanseta sewaya karapu boho avurudu disa mama balanakota. The Bible says it is God who has been all the while effectively working in me. Bible ekena deviyan wahanse nirantarayenma maathula kriya karamin sitla thibena. Say he's working in me. Oba kiyanne unwahanse maathula kriya karanawa. All the while he's working in me. Nirantarayenma unwahanse maathula kriya karanawa. He's making me effective. Unwahanse wada balapamak athi karanawa ma He's working in me. උන්වහන්සේ මා තුල ක්‍රියා කරනවා. Then he say energizing and creating in you the power and the desire. උන්වහන්සේ ශක්තිය දෙමින් ඔබ තුල නිර්මාණය කරනවා ඒ බලයත් ආශාවත්. He makes me will to serve the Lord. උන්වහන්සේ මාව කැමැති කරනවා දෙවියන් වහන්සේට සේවය කරන්න. He makes me willing to serve him. මාව කැමැති කරනවා උන්වහන්සේට සේවය කරන්නට. He gives me energy to do things for him. උන්වහන්සේ ශක්තිය දෙනවා මට ඒ දෙවියන් වහන්සේ උදෙසා දේවල් කරන්නට. In all the time we thought it is us working for him. නිතරම අපි හිතුවේ මම තමයි කරන්නේ දෙ ක්‍රියාවන් දෙවියන් වහන්සේ. But the Bible says he is working through me. Hallelujah. නමුත් බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ මා තුලින් ක්‍රියා කරනවා. Both to will and to work for his good pleasure. උන්වහන්සේගේ ආශාව උදෙසා කැමැත්තෙන් ක්‍රියා කරන්නට. And look at that pleasure and satisfaction and delight. උන්වහන්සේගේ ඒ ආශාව තෘප්තිය උදෙසා. Look at that. You know God has pleasure in you. He is satisfied with you. He delights in you. Hallelujah. උන්වහන්සේ අපි ගැන සතුටු වෙනවා. උන්වහන්සේ අපි ගැන ආශා වෙනවා. උන්වහන්සේ තෘප්තියට පැමිණෙනවා අපි පිළිබඳව. You all don't look happy about that. ඒ ගැන අපි සතුටු වෙනවද? You know God is he is satisfaction. උන්වහන්සේගේ තෘප්තිය ඔබයි. Hallelujah. Hallelujah. You are his delight. උන්වහන්සේගේ ආශාව ඔබයි. You know these are very big words, satisfaction, delight, pleasure. තෘප්තිය, ඒ ප්‍රීතිය, ආශාව මේ විශාල වචන. You know when you are satisfied with something. යම් දෙයක් පිළිබඳ අපි තෘප්තියට පැමිණුනහම. When you are delighted with something. යම් දෙයක් ගැන අපි ආශාවෙන් තෘප්තිමත් වෙනකොට. What happens to you? කුමක්ද වෙන්නේ අපිට? Something that fills your heart. ඔබගේ හදවත පිරි ඉතිරි යනවා නේද? There's such a joy in you, isn't it? පුදුම ප්‍රීතියක් එනවා හදවතට. Have you ever been delighted with something? ඒ වගේ ඔබ ආශා වෙලා තිබෙනවද යම් දෙයක් ගැන? Have you? Can you remember? ඔබට මතකද යම් දෙයක් ගැන ඒ වගේ ආශා වෙනවා? This is how God is when he sees you. මේ ආකාරයි දෙවියන් වහන්සේ ඔබව දකිනකොට. Hallelujah. Hallelujah. Do you believe that? I don't think you believe that. ඔබ මේ විශ්වාස කරනවාද සභාව? Hallelujah. Amen. Wow, this verse alone is enough. If you receive this verse, go home today. මේ බයිබල් පදයේ පමණක් අපි අල්ලගත්තොත් අපට ඇති. God is delighted with me. දෙවියන් වහන්සේ මා ගැන තෘප්තියට පැමිණෙනවා. I am his satisfaction. උන්වහන්සේගේ තෘප්තිය මමයි. It doesn't matter that nobody is delighted with you. වෙන කවුරුවත් ඔබ ගැන තෘප්තියට පැමිණෙන්නේ නැතත් If God is delighted with you. දෙවියන් වහන්සේ ඔබ ගැන තෘප්තියට පැමිණෙනවා. That is enough. Hallelujah. ඒ හොඳටම ඇති. Hallelujah. Hallelujah. You know sometimes we get so upset that so and so did not smile with you. සමහර වෙලාවට සමහර අය upset ගන්නවා නේ අරයා මාත් එක්ක හිනා වුනේ නැහැ නේ. Sometimes pastor we preach we say that person didn't receive what I said. දේශනා කළා හිතනවා අරයා ලැබුවේ නැහැ නේ මං කියපු දේ. I don't want to look at him even when I preach. කැමතිත් නැහැ බලන්නවත් එයා දිහා මේ මම දේශනා කරනකොට. Not in this church, okay. මේ සභාවේ නෙමෙයි. But God is delighted. දෙවියන් වහන්සේ ආශා කරනවා. Say God is delighted and put your name in it. ඔබගේ නම කියලා කියන්න දෙවියන් වහන්සේ. God is delighted with Roshan. දෙවියන් වහන්සේ. God is delighted with Pastor Roshan. Come on, Roshan, you have to say your one. Come on, say it. Unless you say it, you're not going to receive it. ඔබ කියන්න ඔබගේ නම දාලා ඔබ කියන්න දෙවියන් වහන්සේ මා ගැන තෘප්තියට පැමිණ Hallelujah. He makes me do things for him. උන්වහන්සේ උදෙසා දේවල් කරන්නට සලස්වනවා මා තුලින්. You know that is why I don't have to struggle. ඒක නිසා මම පොරබදින්න අවශ්‍ය නැහැ. You know the Christian life is not a life of struggles. කිතුනු ජීවිතය පොරබැදීමේ ජීවිතයක් නෙවෙයි. It is not another religion where you try to please somebody. තවත් ආගමක් නෙවෙයි වෙන කෙනෙක්ව ප්‍රසන්න කරන්න උත්සාහ කරන්න. God is pleased with you anyway. දෙවියන් වහන්සේ කොහොමටත් ඔබ ගැන ප්‍රසන්නයි. Hallelujah, you cannot do anything to make him please you more. ඔබට කිසිම ක්‍රියාවක් කරන්න බෑ ඔබ ගැන වඩා ප්‍රසන්නභාවයක් දෙවියන් වහන්සේට දෙන්න. Did you hear that? I think you didn't catch it if you caught that. ඔබ ඒ අල්ලගත්තද සභාව? You cannot do anything more to please God more. ඔබට වඩා ක්‍රියාවන් කරන්නට බෑ දෙවියන් වහන්සේව වඩා ප්‍රසන්න කරන්න. He's already pleased with me. Hey. Amen. දෙවියන් වහන්සේ. Come on. දෙවියන් වහන්සේ දැනටමත් මා ගැන ප්‍රසන්නයි. Talk to me. Come on. ඔබ ප්‍රතිචාර දක්වන සභාව. Oh, I am God's delight. දෙවියන් වහන්සේ මා ගැන තෘප්තියට පැමිණෙනවා. Glory to Jesus. Amen. මහිමේ වේවා යේසුස් වහන්සේට. Hallelujah. That's why God cannot understand when Christians are mourning and grumbling and murmuring. ඒකයි දෙවියන් වහන්සේට තේරුම් ගන්න බැරි කිතුනුවන් මුමුණමින් හඬමින් කෙඳිරි ගානකොට. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. God is satisfied with you. දෙවියන් වහන්සේ ඔබ ගැන තෘප්තිමත්. Amen. Then the next person. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න. දෙවියන් වහන්සේ. There must be something in me. මා ගැන මොනවා හරි ඇති දෙවියන් වහන්සේ මා ගැන තෘප්තිමත්. Hallelujah. Amen. Praise the Lord. ප්‍රශංසා. John 15:16. යොහන් 15:16. Are you with me? ඔබ මා සමගද? This is a very famous scripture. ඉත ප්‍රසිද්ධ බයිබල් පදයක්. Jesus is speaking. යේසුස් වහන්සේ කතා කරනවා. You have not chosen me but I have chosen you. නුඹලා මා තෝරා ගත්තා නෝ මම නුඹලා තෝරාගෙන පත් කළෙමි. And ordained you that you should go and bring forth fruit and your fruit should remain. That whatsoever ye ask of me ask the Father in my name he may give it to you. එසේ කලේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය. Hallelujah. Amen. God says he has chosen you. දෙවියන් වහන්සේ කියන උන්වහන්සේ ඔබව තෝරාගෙන තිබෙනවා. You know God knows how to choose. දෙවියන් වහන්සේ දන්නවා කෙසේද තෝරා ගන්නෙ. He does make mistakes, does he? උන්වහන්සේ අතින් වැරදි වෙන්නේ නැහැ නේද? For him to choose you. උන්වහන්සේ ඔබව තෝරා ගන්නට. It is not you who chose God. ඔබ තෝරා ගත්තේ නැහැ දෙවියන් වහන්සේව. You have chosen, God has chosen you. දෙවියන් වහන්සේ තමයි ඔබව තෝරා ගත්තේ. That is why you are here. ඒක නිසායි ඔබ මේ ස්ථානයේ සිටින්නේ. You have not joined another religion. තවත් ආගමකට ඔබ බැඳුනේ නැහැ. God has chosen you. දෙවියන් වහන්සේ ඔබව තෝරාගෙන තිබෙනවා. Hallelujah. Hallelujah. The biggest person in the universe. මේ ලෝකයේ ඉන්න අතිවිශිෂ්ට තනන් වහන්සේ has chosen you. ඔබව තෝරාගෙන තිබෙනවා. Wow. Are you happy about that? ඔබ ඒකෙන් සතුටු වෙනවද? Say I'm happy God chose me. ඔබ කියන්නවා මම ප්‍රීතිමත් දෙවියන් වහන්සේ මාව තෝරා ගත්ත නිසා. Come on say I'm happy God chose me. අපි සියලු දෙනා කියමු මම ප්‍රීතිමත් දෙවියන් වහන්සේ මාව තෝරා ගත්ත නිසා. මා ගැන මොනවා හරි විශේෂස්ත්‍යක් ඇති. There must be something special that God chose me. දෙවියන් වහන්සේ මාව තෝරා ගත්තේ මා පිළිබඳ මොනවා හරි විශේෂත්වයක් ඇති. Hallelujah. Say God has chosen you. Tell the next person. එහා පැත්තේ එක්කෙනාට කියන්න දෙවියන් වහන්සේ ඔබව තෝරා ගත්තා. I can see why now. Hallelujah. මම දකිනවා ඇයි ඔබව තෝරා ගත්තේ දෙවියන් වහන්සේ. Because you look very special. ඔබ විශේෂ ආකාරයෙන් දකින නිසා. Hallelujah. Hallelujah. Oh, we are so special to God. අපි තාමත්ම විශේෂයි දෙවියන් වහන්සේට. And he has ordained you. උන්වහන්සේ ඔබව තෝරා පත් කළා තිබෙනවා. That you should go and bring forth fruit. ඔබ වඩා ඵල දරන පිණිස, ගොස් ඵල දරන පිණිස. He has programmed you. උන්වහන්සේ වැඩසටහන් ගත කරලා තිබෙනවා ඔබව. He has anointed you. ආලේප කළා තිබෙනවා. That you will bring forth fruit from inside. ඇතුළාන්තයෙන් ඔබ වඩා ඵල දරන පිණිස. He has put something in you. ඔබ තුල යම් දෙයක් දමලා තිබෙනවා. He not only chose you. ඔබ තෝරාගත්ත පමණක් නෙවෙයි. He did something in you. ඔබ තුල යම් දෙයක් කරා. Hallelujah. Hallelujah. You know Jesus told Peter from now you will not be catching fish you'll be catching men. යේසුස් වහන්සේ පේත්‍රුස්ට කිව්වේ කුමක්ද ඔබ දැන් සිට මසු නලන්න යන්නේ නැහැ ඔබ මිනිස්සුන් නලන්න යනවා. Hallelujah. Hallelujah. You know Peter was catching fish. Petrus malu allamin sitiye. The day he met Jesus. Yesus wahanseva munna gasune dawase. His destiny changed. Irenama wenas una un ohuge. His programming changed. Wadasatahan gata kirima wenas una mulu. He was no longer catching men, fish. Masun alluwe neha. He was catching men. Hallelujah. Manushyan allannata patan gatta. This is what God wants to do in your life. Devayan wahansege kamatta me deke. Not chasing after that money. Me de kirimai obage jeevithaye. Just chasing after that business. ඒ මුදල් පිටිපස්සේ ව්‍යාපාර පිටිපස්සේ දිවීම නෙවෙයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. He wants you to bring forth fruit. උන්වහන්සේගේ කැමැත්ත ඔබ ඵල දැරීමයි. And that fruit should remain. ඒ ඵල පවතින්නට අවශ්‍යයි. Hallelujah. Everlasting fruit. සදාකාලික ඵල. Hallelujah. Hallelujah. And when you do that everything else is looked after. මේ ඔබ ඒ දේ කරාම ඔබට ආйти සියලු දේ උන්වහන්සේ බලා ගන්නවා. Everything else is looked after. උන්වහන්සේ රැක බලා ගන්නවා ඔබට අදාළ සියලු දේ. I think about 17 days away. දවස් except one night. All the other nights I was in very good hotels. මම දවස් 17ක් පිටව හිටියා ලංකාවෙන් එක රාත්‍රියක් ඇරෙන්න ඉතාමත් උසස් හෝටෙල් වල මම හිටියේ. And that night also I was there in the place where I met with Jesus Christ in the same building. I always, when I go to Dubai, I had to be in that building. Because that's where I had the encounter with Jesus. ඒක රාත්‍රියේ මම හිටියේ ගොඩ නැගිල්ලේ මම යේසුස් වහන්සේව පිළිගත්ත එම ගොඩ නැගිල්ලේ. If I tell you where I stayed, you would think I'm boasting. මම හිටපු තැන් හොටෙල් කිව්වොත් ඔබ හිතයි මම පාරට්ටු කරනවා කියලා. And when I was coming back, මම නැවත එනකොට, you know, they put me on the guy at the counter. He said, Mr. Wickremesinghe, we are putting you right in front. මට මගේ ටිකට් පොත බලලා කිව්වා මිස්ටර් වික්‍රමසිංහ ඉස්සරහට ඔබව දානවා කියලා. So I thought he's putting me in economic. I had economic class front seat. සාමාන්‍ය පන්තියේ ටිකට් පොතක් තිබුණේ සාමාන්‍ය පන්තියේ ඉදිරියට දානවා කියලා මම හිතුවා. So I didn't think much. I went and sat down. I was waiting. මම වාඩි වෙලා හිටියා. Then I just looked at my boarding pass. මම බැලුවා මගේ boarding pass එක දිහා. It says business class. Business class කියලා ප්‍රථම පන්තියට මාව මාරු කළා. What maybe is a mistake. මම හිතුවා වැරද්දක්ද. But then the Lord said I have promoted you. දෙවියන් වහන්සේ මට කිව්වා මම නුඹව උසස් කරා. Hallelujah. Hallelujah. You know this is what God can do. දෙවියන් වහන්සේට කළ හැකි මේ දේ. When you are in the reprogramming of the Lord Jesus. දෙවියන් වහන්සේගේ නැවත වැඩසටහන් ගත කිරීම. I'm sharing this because you are partakers of the same grace. එම අනුග්‍රහයම ඔබ පංගුකාරීත්වය දරන නිසායි මම කියන්නේ. I forgot because everywhere I said I'm going flying business class tomorrow. I told everybody. And so, I think I had somebody prayed for me also that I should get business. I think Pastor Ravi. යාඥාත් කරත් මට business class ලැබෙන්න කියලා. Praise the Lord. Hallelujah. Amen. Look at that. You have not chosen me. Let's look at Amplify. But I have chosen you and I have appointed. I have planted you that you might go and bear fruit. And keep on bearing. Nubala ma thora gatta nova mama nubala thora gena pat kalemi mama nubawa gruhei e palakare digin digatama pala darana pinisai. See, the moment God chooses and appoints you, devan wahanse obowa thora gena pat karapu e mohote, you come to a place of authority. Obaya maadipatya sthanayakata paminenawa. Where everyone has to hear your voice. Hama kenekma obage handa avashyai ahinna. You know, at one time heavens opened and the voice from the Father said, "This is my beloved son. Hear him." Ektara velawaka swargaya vivara una piyanan wahanse kiya sitiya me mage prewavanta putrayai. උන්වහන්සේ ඔහුට ඇහුම්කම් දෙන්න. When you grow up to be a son and a daughter in the house of God. දෙවියන් වහන්සේගේ ගෘහෙහි පුත්‍රේ දියණියක් වෙනකොට then the whole creation has to hear you. ඒ සියලු මැවිල්ල ඔබව ඇසිය යුතුයි. The words that you speak have power and weight. ඔබ කතා කරන වචනවල ඒ බලපෑමක් ඇති කරන්න බලය තිබෙනවා. It doesn't matter who you are, it doesn't matter what you look like. ඔබ මොන ආකාරයේ පෙනුමක් තිබුණත් ඔබ කවුරු වුණත් you could change the entire place, the atmosphere just by speaking a few words. මුළු වාතාවරණයම ඔබට පුළුවන් වෙනස් කරන්න වචන කිහිපයක් කතා කිරීමෙන්. Jesus said, "Peace be still to the storm." එකුණාටුවට යේසුස් වහන්සේ කිව්වහම සමාදානය වේවා, නිශ්චල වේවා. The creation listened to Jesus. ඒ මැවිල්ල යේසුස් වහන්සේට ප්‍රතිචාර දැක්වුවා. And today God is calling us to be the sons and daughters who are rising up now, who are rising up. Hallelujah. අද දවසේ දෙවියන් වහන්සේ අපිව කැඳවනවා උන්වහන්සේගේ දියණියන් පුත්‍රයන් හැටියට නැගී සිටින්නට. Pastor Chris was saying in these last days there's a shift in the realms of the heavenlies. Pastor Chris කෝ මේ අවසාන කාලයේ ස්වර්ගික තලයේ වෙනස් වීම සිදු වෙමින් පවතිනවා. And this is a shift of God's men and women, God's sons and daughters rising up. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් දෙවියන් වහන්සේගේ දියණියන් නැගී සිටින කාලය. And hearing God's voice. දෙවියන් වහන්සේගේ කටහඬ අසමින්. And following the instruction. ඒ උපදේශ පිළිපදෙමින්. You know, do you know when you come to church you have to follow instruction? ඔබ දන්නවද සභාවට පැමිණියහම ඔබ උපදේශ පිළිපදින්න අවශ්‍යයි. If you're not listening to the instruction. උපදේශ වලට ඔබ ඇහුම්කම් දුන්නේ නැත්නම්. You are doing your own thing. ඔබ ඔබගේම දේ කරන්නේ. The Bible said do not lean unto your own understanding. බයිබලයේ කියනවා ඔබගේම තේරුම් ගැනීම අනුව ක්‍රියා කරන්න එපා. A son and a daughter in the house of God. දෙවියන් වහන්සේගේ ගෘහෙහි දියණියක් පුත්‍රයෙ is hearing the voice of God and obeying and following the voice of God. දෙවියන් වහන්සේගේ කටහඬ අසමින් එයට කීකරු වෙමින් එය අනුගමනය කරනවා. You know, some of us have never never discipline ourselves to follow instructions. සමහර අය අපි විනයකට ඇවිල්ලා නැහැ උපදේශ පිළිපදින්නට. And when we are receive instruction, sometimes we can be offended, isn't it? උපදේශ ලැබුණහම බාධා වෙන්නටත් පුළුවන්. And we stop coming to church. සභාවට එන එකට නතර කරනවා. Or we come and sit at the back. නැත්තං ඇවිල්ලා පිටිපස්සේ වාඩි වෙලා ඉන්න. But it's so important that you are in the church. නමුත් ඉතා වැදගත් සභාවේ සිටීම. And getting involved in the church. සභාවේ කාරණා එක්ක ඔබ සම්බන්ධ වීම වැදගත්. Not just being a brick in the church. සභාවේ ගඩොලක් වීම නෙවෙයි. We are putting a new building. අලුත් ගොඩනැගිල්ලක් හදනවා. I hope your pledges are in place. You done the first month, second month pledges. මම හිතනවා ඔබගේ ඒ පංගුකාරීත්වයන් ඔබ දීලා තිබෙනවා පළවෙනි මාසයේ දෙවෙනි මාසයේ. If you have not pledged already, what are you doing about it? ඔබ දැනටමත් පංගුකාරීත්වයේ දරලා නැත්නම් ඔබ කුමක්ද කරන්නේ ගැන? The building is going up very fast. ඉතා ඉක්මනින් ගොඩනැගිල්ල සම්පූර්ණ වෙමින් පවතිනවා. So don't be a brick in the building, be a column in the building. දෙවියන් වහන්සේගේ ගෘහෙහි ඔබ ගඩොලක් වෙන්න එපා. දෙවියන් වහන්සේගේ ගෘහෙහි ඔබ කුළුණක් වෙන්න අවශ්‍යයි. Are you a brick or are you a column? ඔබ ගඩොලක් වෙනවද කුළුණක් වෙනවද දෙවියන් වහන්සේගේ ගෘහෙහි? The building can survive without a brick. එක ගඩොලක් අඩු වුණොත් ගොඩනැගිල්ලට ඒත් පුළුවන් හොඳින් හිටගන්න. But the day you become a column. නමුත් ඔබ කුළුණක් වුණාම you become unreplaceable. ඔබව නැතිවම බැරි කෙනෙක් වෙනවා. Hallelujah. Make up your mind to be a person like that in the house of God. දෙවියන් වහන්සේගේ ගෘහෙහි එවැනි කෙනෙක් වෙන්න ඔබගේ මනස ඔබ සකස් කරගන්න. Not someone who's always saying what can the church do for me? නිතරම කියන්නේ නැතුව මොකක්ද සභාවට කරන්න පුළුවන් මං උදෙසා? Me. මම. What is the church doing for me? මොනවද සභාව මං ගැන කරන්නේ? Say what am I doing for the church? ඔබ ඇසිය යුත්තේ මම කුමක්ද සභාව උදෙසා කරන්නේ? Because the church is the house of God. දෙවියන් වහන්සේගේ ගෘහය සභාවයි. You have to quickly wrap up before we pray. යාඥා කරන්න ප්‍රථමයෙන්. Just one more scripture, Matthew 23 verse 2 and 3. Matthew 23 2 3 පද. Matthew 23 verse 2 and 3. Jesus saying, the scribes and the Pharisees sit in Moses' seat. ලියන්නෝ ද පරිසිවරුන්ද මෝසස්ගේ ආසනයේ හිඳితి. All therefore whatsoever they bid you to observe, that observe and do, but do not ye after their works, for they say and do not. එබැවින් ඔවුන් නුඹලා අනකරන සියල්ල ඉෂ්ට කරපල්ලා, නමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරල්ලා. මක් නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත. Now what is Jesus saying? Jesus වහන්සේ කුමක්ද කිව්වේ? And Jesus's time they were the religious leaders. ආගමික නායකයන් උනේ මේ අය. The scribes and the Pharisees. ඒ පරිසිවරු ලියන්නෝ. Jesus is saying these people they sit at the seat of Moses. මෝසස්ගේ ආසනයේහි වාඩි වෙලා ඉන්නවා කියලා කියනවා. In other words they were sitting in the authority of the law of Moses. Moses ki vyavasthavehi e adipatya thula oun vaadi vela hitiya. And Jesus is saying, Jesus wahanse kiyenawa, you must do whatever they say tell you to do. Oun kiyana sielu de oba kriyawata damanna avashyai. So if the Pharisees said something, yam parisavaru yam deyak kiwana, they were obliged to obey the words. E wachanawal anugamane karanna oun bandi sitiya. But then he said, do not follow what they do. නමුත් ඔවුන්ගේ ක්‍රියාකලාපය ඔබ අනුගමනය කරන්න එපා කියලා කිව්වා. Because they were only preaching, they were not doing. මන්ද ඔවුන් දේශනා කරා පමණයි ඔවුන් කිසිම ක්‍රියාවක් කරේ නැහැ. But Jesus was saying you must obey what they say. නමුත් ඔවුන්ගේ අන ඔබ පිළිපදින්න කියලා උපදෙස් දුන්නා. Why is that? ඇයි ඒ? Because their authority was the seat of Abraham. Of Moses. මන්දේ ආධිපත්‍ය මෝසස්ගේ ආසනයෙන් පැමිණිය නිසා. This is a law in the realms of the spirit. මෙය න්‍යායක් ආත්මික තලයේ. Where there is spiritual authority. ආත්මික ආධිපත්‍ය තිබෙන තැන. There has to be hearing and obeying. ඇහුම් කම් දී ඒ දේ අනුගමනය කළ යුතුමයි. So now in the New Testament. නව කිවිසුමේ we are seated with Christ in heavenly places. අපි ක්‍රිස්තුස් වහන්සේ සමග ස්වර්ගික ස්ථානවල හිඳගෙන සිටිනවා. Hallelujah. Hallelujah. We are seated in that place of authority above the seat of Moses. ඒ මෝසස්ගේ ආසනයට ඉහළින් ඒ ආධිපත්‍ය ස්ථානයේ අපි හිඳගෙන සිටින්නේ. And because of that එම නිසා what we say අපි කතා කරන දේ is powerful. ඉතාමත්ම බලවත්. So demons obey us not because we are perfect. යක්ෂයන් අපිට කීකරු වෙන්නේ අපි සම්පූර්ණ නිසා නෙවෙයි. Not because we have done everything that God wanted us to do. දෙවියන් වහන්සේ අපට කියපු සියල්ල අපි ඉෂ්ට කරපු නිසා නෙවෙයි. But because we are seated with Christ Jesus. අපි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සමග හිඳගෙන සිටින නිසා. Because of the authority we have when you speak is the authority of Jesus Christ. අපිට ආධිපත්‍ය දීලා තිබෙන නිසා අපි කතා කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආධිපත්‍යයෙන්. When we lay hands on the sick and speak the name of Jesus. අපි රෝගීන් මත අත තබන කල යේසුස් වහන්සේගේ නාමය නිදහස් කරන කල. People are healed. Hallelujah. මිනිස්සු සුවය ලබනවා. Because demons have to listen, sickness has to listen. මන්ද යක්ෂ ආත්ම රෝග අපට ප්‍රතිචාර දක්වන්න අවශ්‍යයි අපට ඇහුම්කම් දෙනවා. But we have to be conscious about that. නමුත් අපි මේ පිළිබඳව ඒත්තු ගැනීමෙන් දැනගැනීම. If you do not recognize that you are seated with Christ. අපි හඳුනගත්තේ නැත්නම් මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ස්වර්ගික ස්ථානයේ ඉන්නවා. You be afraid to pray for the sick people because you think that sickness will come to you. ඔබ බිය වෙයි රෝගවලට යාඥා කරන්න මන්ද ඔබ හිතාවි ඒ රෝගය ඔබට එයි කියලා. Some people think if you pray for a demon that demon will jump on you. සමහර අය හිතනවා යම් යක්ෂ ආත්මයකට ඔබ යාඥා කරත ඒ යක්ෂ ඔබ තේ කියලා. That is ignorance, you know, at its highest level. ඒ උපරිම වශයෙන් ඒ දැනුම නොමැතිකම නිසා. That's why we must not be ignorant with the things of God. දෙවියන් වහන්සේගේ කාරණා අපි සුළු කළ සලකන්න නරකයි. We are seated with Christ in heavenly places. ස්වර්ගික ස්ථානවල ක්‍රිස්තුස් වහන්සේ සමග අපි වාඩි වී සිටිනවා. When we speak, people hear us. අපි කතා කරනකොට මිනිස්සුන්ට අපිව ඇහෙනවා. Next week when we invite people to you know the carnival, people will hear us. කාර්නිවල් එකට ඊළඟ සතිය අපි මිනිස්සුන්ට ආරාධනා කරනකොට මිනිස්සුන්ට අපිව ඇහෙනවා. Don't be afraid to invite first people to come to church. බය වෙන්න එපා කට්ටියට ආරාධනා කරන්න සභාවට එන්න කියලා. We need to see this church grow more and more and it can be done only when you speak. අපි මේ සභාව වඩා වඩා වර්ධනය වීමට වග බලා ගත යුතුයි මේ දේ කළ හැක්කේ ඔබ කතා කරොත් පමණයි. When was the last time you invited somebody to come to church? කවදද අවසාන වතාවට ඔබට ඔබ යම් කෙනෙකුට ආරාධනා කරේ සභාවට පැමිණෙන්න කියලා? If you do not invite, who will come here? ඔබ ආරාධනා කරේ නැත්තම් කවුද මෙතනට එන්න යන්නේ? The angels are not going to tell people to come. දේව දූතයන් මිනිස්සුව රැගෙන එන්නේ නැහැ මේ ස්ථානයට එන්න කියලා. Because it is you God has chosen to send and to bear fruit. දෙවියන් වහන්සේ ඔබව තෝරාපත් කරලා තිබෙනවා ගොස් ඵල දරන පිණිස. So this month of December we must tell people. මේ දෙසැම්බර් මාසයේ අපි සෙනඟට කියන්න අවශ්‍යයි. We must be excited about Jesus. උද්‍යෝගයෙන් සිටින්න අවශ්‍යයි යේසුස් වහන්සේ ගැන. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා. You know soul winners are so important in the house of God. දෙවියන් වහන්සේගේ ගෘහෙහි ආත්ම දිනා ගන්න ඉතාමත්ම වැදගත්. If you are not soul winning, what are you doing in the church? ඔබ ආත්ම දිනා ගන්නේ නැත්නම් සභාවේ කුමක්ද ඔබ කරන්නේ? Again, if you are not winning souls for the Lord Jesus, what are you doing in Jesus the church? Jesus වහන්සේ උදෙසා ආත්ම දිනා ගන්නේ නැත්නම් කුමක්ද ඔබ සභාවේ කරන්නේ? But you have to answer that question to God. ඔබම පිළිතුරු දෙන්න අවශ්‍යයි දෙවියන් වහන්සේට. But this morning, මේ උදෑසන, I want to release something of the Lord Jesus. දෙවියන් වහන්සේගෙන් යම් දෙයක් ඔබට නිදහස් කරන්න කැමතියි. Are you ready to receive something? ඔබ යම් දෙයක් ලබන්නට සූදානම්. His grace. උන්වහන්සේගේ අනුග්‍රහය. You know your present success, obage vartamana sarthakatve, your present quality of life, obage vartamana jeevithe gunaatmaka bhavaya, is the grace of God, the measure of grace in your life now. Deviyan mahansege anugrahaye mimmai. If you want your life to progress more, obage jeevithe wadawada idiriyata yanna awashya nam, you need more grace. ඔබට වඩා අනුග්‍රහයක් අවශ්‍යයි. The Bible says grow in grace and in the knowledge of our Lord Jesus Christ. බයිබලයේ කියනවා අනුග්‍රහය තුල වර්ධනය වී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව දැනුම තුලින්. God is not going to give you more grace. You have to collect more grace. දෙවියන් වහන්සේ ඔබට වඩා අනුග්‍රහයක් දෙන්න යන්නේ නැහැ. ඔබ වඩා අනුග්‍රහයක් එකතු කරගන්න අවශ්‍යයි. That's why I say grow in grace. ඒක නිසා තමයි කියන්නේ අනුග්‍රහය තුල ඔබ වර්ධනය වෙන්න. Another place is let the grace in you be multiplied. තවත් තැනක කියනවා ඔබ තුල ඇති අනුග්‍රහය ප්‍රගුණ වේවා. Hallelujah. Hallelujah. You must decide that your level of grace must increase. ඔබ තීරණය ගන්න අවශ්‍යයි ඔබගේ අනුග්‍රහයේ මට්ටම වැඩි විය යුතුයි ඔබගේ ජීවිතේ. Others you be in the same level every day. නැත්නම් හැමදාම ඔබ ඉන්නේ යන්නේ එකම මට්ටමේ. Struggling like the people out there in the world. ලෝකයේ සෙනග වගේ ජීවිතේ පොරබදිමින්. But that is not God's desire. He's concerned about your growth. දෙවියන් වහන්සේගේ ආශාව නෙවෙයි මේ. දෙවියන් වහන්සේ සැලකිලිමත් වෙනවා ඔබගේ වර්ධනය. God is concerned about your progress. දෙවියන් වහන්සේ සැලකිලිමත් වෙනවා ඔබගේ වර්ධනය. Are you concerned about your progress? ඔබගේ ඉදිරියට යෑම ගැන ඔබ සැලකිලිමත් වෙනවා. And what are you doing about it? ඒ පිළිබඳව ඔබ කුමක්ද කරන්නේ? Said grow in grace. උන්වහන්සේ කියනවා අනුග්‍රහයෙන් වර්ධනය වෙන්න. Grow in the knowledge of our Lord Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ දැනුමෙන් ඔබ වර්ධනය වෙන්න. These are things that God is not going to do on your behalf. දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් මේ දේ කරන්න යන්නේ නැහැ. These are things that your pastor is not going to do for you. ඔබගේ සභාපාලකතුමා ඔබ වෙනුවෙන් මේ දේ කරන්න යන්නේ නැහැ. It is your responsibility. මේ ඔබගේ වගකීමයි. Of course the pastors are there to help you, guide you. ඔබ සභාපාලකවරුන් සිටිනවා ඔබට මඟ පෙන්වන්නට. The pastor is a gift that God has given so that you can connect with his grace. සභාපාලකතුමා ඔබට දී ඇති දීමනාවක් ඔබට පුළුවන් වන පිණිස ඔහු තුල ඇති අනුග්‍රහය එක්ක සම්බන්ධ වන්නට. When you connect with that grace, there is greater inflow of grace in your life. ඔබ පාස්ටර් එක්ක තිබෙන අනුග්‍රහය එක්ක සම්බන්ධ වුණාම ඔබගේ ජීවිතයට ඒ අනුග්‍රහය වඩ වඩා ලැබෙනවා. The Bible says God gives more grace to the humble. බයිබලයේ කියනවා වඩා අනුග්‍රහයක් දෙවියන් වහන්සේ යටහතුන්ට දෙනවා. So grace is connected with being humble. ඔබ අනුග්‍රහය කොහොමද එකතු කරගන්නේ යටහත් වීම තුලින්? If you're not humble, ඔබ යටහත් නැත්නම් then you are proud. ඒ කියන්නේ ඔබ උඩගුයි. The Bible says God opposes the proud. දෙවියන් වහන්සේ උඩගුවන් උත්තර ද්වේෂ කරනවා. The amplified version elbows. God elbows. දෙවියන් වහන්සේ වැලමිටින් අනිනවා උඩගුවයට. That means when you try to go, you know, God elbows. ඒ කියන්නේ ඔබ ඉදිරියට යන්න හැදුවත් දෙවියන් වහන්සේ විසින් ඒ වැලමිටින් ඔබ පස්සට දමනවා. You can say, you might think he's a devil. ඔබ හිතන්න පුළුවන් මේ යක්ෂයාමව පහට දමනවා. You might think he's that so and so brother or sister. අන්න අර සහෝදරය නැත්නම් සහෝදරිය මාව මට අනිනවා කියලා ඔබ හිතයි. But it is God. නමුත් ඒ දෙවියන් වහන්සේ. You know, if the devil is against you, you can resist the devil. යක්ෂයා ඔබට විරුද්ධ වෙනවා නම් ඔබට පුළුවන් යක්ෂයාට විරුද්ධ වෙන්න. But if God is opposing you, what are you going to do? දෙවියන් වහන්සේ ඔබට විරුද්ධ වෙනවා නම් ඔබ කුමක්ද කරන්න යන්නේ? What can you do if God is the one opposing? ඔබට කුමක්ද කරන්න පුළුවන් වන්නේ? The only thing is to humble yourself. යටහත් වෙන්න අවශ්‍යයි. Hallelujah. Hallelujah. I say, God, what can I do? ඔබ අහන්න ස්වාමීනි මට කරන්න පුළුවන්. And God will tell you. දෙවියන් වහන්සේ ඔබට කියාවි. Hallelujah. He will tell you. ඔබට කියාවි දෙවියන් වහන්සේ. And sometimes he tells you through your leader. සමහර වෙලාවට ඔබගේ නායකයන් තුලින් කියාවි. Sometimes he will tell you through your husband, your wife. නැත්නම් ස්වාමි පුරුෂයා නැත්නම් භාර්යාව තුලින් කියාවි. Your elders, your father and mother, if your children. ඔබ දරුවන් නම් ඔබගේ වැඩිහිටියන් ඔබගේ දෙමව්පියන් තුලින් කියාවි. But if you think I know too much. ඔබ හිතුවොත් මම දන්නවා වැඩි කියලා. Who is he to tell me? How they are mata kiyanna kiyala oba hituwa you still stay in the same grace level oba e anugrahaye ekama mattame randennata yana to the point that your grace will turn to disgrace oba ehema hitiyot obage anugrahaya obata kana pita harennata yana hallelujah say I won't be disgraced oba kiyanna mata ehema wenne neha because I'm putting that grace into my life e anugrahaya mage jeevithayata mama ekathu karaganna this morning grace is available මේ උදෑසනේ අනුග්‍රහය තිබෙනවා NCLC church නවගිසුම් ජීවන මධ්‍යස්ථානයේ සභාව you could ask for a church with more grace ඔබට ඉල්ලන්නට බෑ මේ වඩා අනුග්‍රහයක් ඇති සභාව see some of you are still looking around සමහර අය මෙතන ඉන්න තවමත් වටපිට බල බල ඉන්නේ you're not yet sure whether this is the church ඔබට නිසක භාවයක් නැහැ තවමත් මේකද මගේ සභාව See where there is grace that is the church you should stay behind. Anugrahaya tibenne kotanada e sthane oba randi sitiy yutui. Hallelujah that grace will come you must catch that grace. Anugrahaya oba wetata paminey oba e anugrahaya allaganna. The more grace you receive ඔබට අනුග්‍රහය වැඩියෙන් ලැබෙන්න ලැබෙන්න you find your life going higher and higher ඔබ දකිවි ඔබගේ ජීවිතය ඉහළට ඉහළට යනවා hallelujah hallelujah just ask the holy spirit ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් අහන්න invite the holy spirit ඔබ ආරාධනා කරන්න ශුද්ධාත්මයන් වහන්සේට see one of the things pastor thought this IPPC this conference pastor Chris ugannapu එක දෙයක් තමයි මේ සම්මන්ත්‍රණය තුල වැදගත්ම දේ තමයි the importance of the holy spirit ශුද්ධාත්මයන් වහන්සේගේ වැදගත්කම